තෙරුවන් සරණයි හැම දිනටම. අද 2021 වර්ෂයේ සැප්තැම්බර් මාසයේ 26 වෙනි ඉරිදා දවස. දැන් ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවරින් වෙලාව උදෑසන 10:00 විනාඩි 6 ගත වෙලා තියෙනවා. ඉතින් අද දවසේදීත් අපි සුපුරුදු පරිදි ශ්‍රවණට සිසිලස දහම් ප්‍රචාරක සේවාව ඔස්සේ පවත්වන සජීවී ධර්ම සාකච්ඡාවට සම්බන්ධ වෙමු. අද දවසේදී සුපුරුදු පරිදි දැන් අවුරුදු 29 තිස්සේ එකතු වෙන කල්යාණ මිතුරු මිත්‍රයන් පිරිසෙන් කුඩා පිරිසක් එක්කද සිටිනවා. ඉතින් ඒ අය හැමදෙනාම ගෞරවයෙන් පිළිගන්නවා. සමාජලාට මේ සම්බන්ධයෙන් ඉන්න බොහෝ අය එක්ක සම්බන්ධ වෙන්නේ මේ දේශනා මාලාව පවත්වන සත්‍යීතුමාලා පින ගෞරවයේ ඒ උන්වහන්සේ පවත්වන ධර්ම පවත්වනා කියා දෙන ආකාරය පිළිබඳ පැහැදීම නිසා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් සමහර අය තිඹිරි ගේට්ස් එකකම ගෞරවයක් හින්ද වෙන්නත් පුළුවන්. සවන සිසිස පටන් ගත්තේ සම්බන්ධ චයිනිසාවෙන්. ඉතින් ඒ කෙසේ වෙතත් සමදනාටම බොහොම නමස්කාර කරනවා. අද දවසේදී සත්‍යීතුමා සම්බන්ධ වෙන්න ඉඩකඩ අඩු නිසා අපි ධර්ම සාකච්ඡාව පවත්වමු. බොහෝ කලකින් මම කතා කරෙත් නැහැ මේ ධර්ම සාකච්ඡා වල. මේ එහෙනම් මම අද සම්බන්ධ වෙනවා මේ ප්‍රශ්න අසලා මේ මට අගලිසි දේවල් ටිකෙන් ගන්න බලාපොරොත්තු වෙන. ඒ නිසා සේන මහත්ය කරන රාජකාරිය අද මම කරන්නම්. ධර්ම සාකච්ඡාවට හැම දෙනාගේම ගෞරවනීය සහභාගීත්වය ඉතාම කරුණාවෙන් ඉල්ලා සිටිනවා. බොහෝ විට සත්‍ය ඒ ප්‍රධාන දේශකයන් ඇතුළු වෙනකොට කට්ටිය අයින් වෙනවා. එහෙම නැතුව ඉන්න කියලා ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. ඒ දැන් මෙතන පොඩි කිතිකද නැහැ ඉන්නේ. මම හිතන්නේ මේ නෙමෙයි ඉන්නේ. අපි ධර්ම සාකච්ඡාව මේ පටන් ගලගෙන අපි මේ විදිහට හද කරගෙන යමු. මම එහෙනම් මේ විදිහට ආරම්භ කරන්නම්. විස්බස් සාකච්ඡාවේ ෆෝමැට් එක ගැන මම අද කෙටියෙන් කියනවනම් ඉතාම කෙටියෙන් මම පුංචි ප්‍රශ්න කීපයක් එකිනෙකාට යොමු කරන්නම්. ඒවලට වැඩිපුර විස්තරාත්මක නෙමෙයි කෙටියෙන් යමක් කියන්න. ඒක මොකද පසුබිම් හදාගන්න පමණක් සාකච්ඡාවට මේ අපිටට මේ සමේ මාවතකට යන්න පුළුවන්. මම මේ විදිහට පටන් ගන්නම්කෝ. මේ නාහං වික්කවේ ලෝකේන විවාදාමි ලෝකෝච කෝ වික්කවේ මයා විවාදති. නා වික්කවේ ධම්මවාදී කේනචි ලෝකස්මින් විවාදති කියලා කතාවක් මම එක දණක දැක්කා. ඒකේ පැහැදිලි මේ ඒකේ සිංගල් තේරුම හැටියට තියෙන්නේ මහණෙනි මම ලෝකයා සමග විවාද නොකරමි. මහණෙනි ලෝකයා හූ කලී මා සමග විවාද කෙරේ. මහණෙනි ධර්මවාදීෙක් ලොව කිසිවෙකු සමග විවාද නොකරේ කියලා. අපි ඒක මනසේ පසුව පස්පත තියාගෙන සාකච්ඡාවට එනගමු. මම ඉතාම ගෞරවයෙන් කුමාර මහත්මයා ඔබතුමාට මම මගේ පළවෙනි ප්‍රශ්නය යොමු කරනවා. මේකේ මම ඔබතුමාගෙන් ලොකු පැහැදිලි කිරීමක් නෙමෙයි බලාපොරොත්තු වෙන්නේ. මම කලින් කිව්වා වගේ මේක නම් ඔබතුමා දන්න දෙයක ඉතාම කෙටියෙන් විනාඩි දෙක තුනකින් සමන්න කිව්වට හොඳයි. මේක එක ස්ටේට්මන්ට් එකකින් දෙකකින් හරි කමන්නේ. මේ අපි දන්නෝනේ පරිදේව ශෝකයෝ මේ මච්චරිය ගිස්මන මච්චරිය කතා කරපු හින්දා මම වැඩිපුර මේ පැත්තෙන් යන්නේ. මච්චරිය මාන අභිමාන එතකොට මේ පිසුණු බස් කියලා අපි කියන්නේ එතකොට එතන කොටස් තුනක් විතර තියෙනවා. ඒ ඔක්කොම එකතු වුණාම කොටස් 8ක් විතර තියෙනවා. මේ හැමතෙම මේ මුල් වෙන්නේ මොකද්ද? අපි ඉතුල ඇතින පරිදේව ශෝක මච්චරිය මාන අභිමාන ඔය මේ පිසුණු බස් කියන මේවට මුල් වෙන්නේ මොකක්ද කියලා එහෙම හැවුවොත් මොකක්ද අපිට දෙන්න පුළුවන් අපිට තේරුම් ගන්න පුළුවන් කුමාර මහත්තයා ඉතාම කෙටියෙන් කියන්න. ආතිරුවන් සම්මතිය දෙනටම ඇත්තටම මේ ඔබතුමා මතු කළේ ප්‍රශ්නේ ඇත්තටම අපේ හිතේ ස්වභාවය අනුව වෙන්න පුළුවන් කියන එක තමයි දැනට හිතෙන්නේ. ඒ කියන්නේ හිතේ ස්වභාවය කියන්නේ යම් කෙනෙක්ගේ උගත tempat හිතක් තියෙනවා නම් ඒ පුද්ගලයා හැම දෙයක්ම උපේක්ෂාවෙන් ගන්න පුළුවන්. එතකොට ඒ පුද්ගලයා සාමාන්‍යයෙන් ගන්න මට්ටමයි සාමාන්‍යයෙන් දේශසහගත හිතක් තියෙන පුද්ගලයෙක් ගන්න මට්ටමයි මට හිතෙන උගත් වෙලාවට වෙනස් වෙන්න පුළුවන්. ඒ පුද්ගලයා එකම පුද්ගලයා වුණත් අවස්ථාවක ඉන්න මානසික මට්ටමයි තව අවස්ථාවක ඉන්න මානසික මට්ටමයි මතත් ඒක වෙනස් වෙන්න පුළුවන් කියලා සාමාන්‍යයෙන් හිතෙනවා. ඉතින් දැන් ඔය ධර්මයේදී ඇත්තම කතා වෙන වචන ටිකක් තමයි ඔය ටික අපි හැමදාම සාකච්ඡා කරන දේශය, ලෝභය, මෝහය වගේ හැම දෙයක්ම. ඉතින් මේ පුද්ගලයාගේ ඇත්තම තියෙන හිතේ ස්වභාවය අනුව කියලා හිතන් මම සාමාන්‍යයෙන් ආරම්භයක් විදිහට කියනවා අඩුපාඩු ඇති උඩක්. ඒකන ඉදිරියට සාකච්ඡා කරමු. පිරුවන් සරණයි. පිරුවන් සරණයි කුමාර මහත්තයා, බොහොම පිං, බොහොම හොඳ මේ ආරම්භයක් ඒ ආරම්භය අපිට ලබා දුන්නේ. අපි හරි ඒක අපි එහෙම තියාගමු. එතකොට මේ ඉතින්දියර් මච්චලිය ගැනත් කියුණා, අපි ගිය සති මච්චලිය ගැනත් ඉගෙන ගත්තේ නිසා. ජයන්ත මහත්තයා, මම ඔබතුමාට පුළුවන්ද මේ අපි මච්චරිය ගැන මේ අහලා තියෙනවා පස්ස ආකාරයක් මම හිතන්නේ නේද? ආවස මච්චරිය, කුල මච්චරිය, ලාභ මච්චරිය, වන්න මච්චරිය, ධම්ම මච්චරිය කියලා. මේ ඉන්නේ පහ පිළිබඳව මේ ඉතාලම කෙටියෙන් ඒක එක මොකක්ද කියන එක පැහැදිලි කරලා දෙනවාද? ඒ වගේම එකට පුළුවන් නම් ඔබතුමාට එකතු කරන්න පුළුවන් අර චෛතසිකයේ මාසරි මච්චරියේ මේ ප්‍රධාන ලක්ෂණ හතරක් තියෙනවා කියලා කියනවනේ. ඒ හතරත් ඔබතුමා මතක නම් අර පුළුවන් නම් ඒක වෙන කෙටියෙන් අපිට පැහැදිලි කිරීමක් කරන්න. මේ අපේ කුමාර මහත්තයා කියපු කොටස ඉස්සරහට ගෙනියනවා ඊගාව ප්‍රශ්නෙත් එක්කම. හරි. ඒ දෙතසන් අන්දයි තිරුවන් සරණයි හැමෝගෙම අවසරයි. මච්චරිය කියනකොට මූලික වශයෙන්ම කියන්නේ ඒක ද්වේෂයට සම්බන්ධ දෙයක්. ඒක ඇත්තටම හුඟක් වෙලාවට හිතෙන්න පුළුවන් මච්චරිය කියන්නේ ලෝභයට සම්බන්ධ දෙයක් කියලා. ලෝභයට සම්බන්ධයි ඈතින්. නමුත් ද්වේෂයට සම්බන්ධයි ළඟින්. ඒ කියන්නේ තමන්ගේ දෙයකින් අනුන් ප්‍රතිලාභයක් ලබනවට ඇති අකමැත්ත තමයි මච්චරිය කියලා කියන්නේ. සාමාන්‍යයෙන් පොදුවේ ගත්තාම ඒ කියන්නේ ඇත්තටම අනුන් කෙරෙහි යම් කිසි ද්වේෂයකිනුයි ඒක කරන්නේ. හැබැයි ඒක ලෝභය කියන එකට සම්බන්ධ නැහැ කියනවා නෙවෙයි, ලෝභය පසුපස තියෙනවා. නමුත් මච්චරිය කියන එක අපි වෙනම ගත්තොත් ද්වේෂයත් එක්ක යෙදෙන ධර්මතා හතරක් ගැන අපි කතා කරනවා. ඒක තමයි ද්වේෂ, ඉස්සා නැත්නම් ඊර්ෂ්‍යාව, මච්චරිය, කුක්කුච්ච කියලා. ඔය හතරම ද්වේෂයත් එක්ක අත්වල බඳගත් දේවල්. ද්වේෂය කියන එක තනියමත් ඉපදෙන්න පුළුවන්. ද්වේෂය කියන එක මච්චරියත් එක්ක ඉපදෙන්න පුළුවන්. ද්වේෂය කියන එක ඊර්ෂ්‍යාවත් එක්ක ඉපදෙන්න පුළුවන්. ද්වේෂය කියන එක කුක්කුච්චයත් එක්ක පසුතැවිලිවීමත් එක්කත් ඉපදෙන්න පුළුවන්. එතකොට අන්නේ එතකොට ඒ විදිහට තමයි අපි මේ මූලධර්ම ගැන බලනකොට සාකච්ඡා කරන්නේ. දැන් ඔතනදී අපිට දැන් මච්චරිය වර්ග පහක් කියවනේ. පළවෙනි එක ලාභ මච්චරිය. ලාභ මච්චරිය කියලා කියනකොට තමන්ට ලැබෙන්න තියෙන දෙයක් අනුන්ට ලැබෙනවට තියෙන අකමැත්ත කියන විදිහට තමයි මම තේරුම් ගන්න තියෙන්නේ. ඒක තමයි ලාභ මච්චරිය කියලා කියන්නේ. විශේෂයෙන්ම දැන් අපි පොදුවේ ගත්තාම කියනවා මේ මච්චරී ධර්ම පහ පනවලා තියෙන්නේ භික්ෂුන් වහන්සේලාට කියලා. එතෙන්දී ලාභ මච්චරී කියලා කියන්නේ අපි දන්නවා පිරිකර පරිෂ්කාර ධර්ම තමන්ට ලැබෙන්න නැතුව අනුන්ට ලැබෙනවට තියෙන අකමැත්ත තමයි ලාභ මච්චරී කියලා කියන්නේ. අනුන්ට ඒ ලාභේ ලැබෙනවට තියෙන අකමැත්ත. ඒක තමයි ලාභ මච්චරී. ඊට පස්සේ ආවාස මච්චරී කියනකොට මට හරියටම කරුණු මතක නැහැ. මම හිතන්නේ ඒ තමන්ගේ ආවාසය වෙනත් බාහිරින් පැමිණෙන භික්ෂුන් වහන්සේලා හෝ පිටින් පැමිණෙන භික්ෂුන් වහන්සේලා පරිහරණය කරනවට තියෙන අකමැත්ත කියලා මට මතක තියෙන්නේ. ඒක වැරද්දක් තියෙනවා නම් ඒක මතක් කරලා දෙන්න. ඊට පස්සේ අපි ගත්තොත් එහෙම වර්ණ මච්චරිය කියනකොට වර්ණනාව කියන පැත්තත් අපි ගන්නවා. වර්ණ කියනකොට එතකොට වර්ණ කියනකොට ඒ තමන් කෙරෙහි වර්ණනා කරන්නේ නැතුව වෙන කෙනෙක් කෙරෙහි වර්ණනාවක් කරනවා. එතකොට දැන් එක ආරණ්‍යයක නැත්නම් එක සංසලක එක විහාරස්ථානයක ඉන්න ස්වාමීන් වහන්සේලා රාශියක් ඉන්නකොට සමහර විට තමන්ට වර්ණනා කරන්නේ නැහැ. නමුත් වෙන කෙනෙකුට යම්කිසි පිරිසක් වර්ණනා කරනවා. අන්න ඒ වර්ණනාව කෙරෙහි සමාගයේ තියෙන අකමැත්ත. අන්න ඒක තමයි වර්ණ මච්චරිය හැටියට සලකන්නේ. ඊට පස්සේ අපි ගත්තොත් කුල මච්චරිය. කුලමච්චරී කියනකොට විශේෂයෙන්ම බලන්නේ තමාගේ දැන් අපි ගත්තොත් එහෙම විහාරස්ථානයක් ගත්තොත් ඒකට ඉන්නව සම්බන්ධ වෙලා දායක පිරිසක්. ඒ දායක පිරිස වෙනත් විහාරස්ථානයකට යනවට තියෙන අකමැත්ත. ඒ කියන්නේ තමන්ගේ කුලය කියලා එකක් හදාගන්නවා. ඒ අය වෙනත් තැනකට ගිහිල්ලා සම්බන්ධ වෙලා කටයුතු කරනවට තියෙන අකමැත්ත. අන්න ඒක තමයි කුල මච්චරී කියලා. ඊට පස්සේ මේ අන්තිමට ධම්මච්චරී. ධම්මච්චරී කියනකොට මේ දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මේ අපි කියන නවලෝතුරා ධර්මස්කන්ධ. ඒ ධර්මස්කන්ධය වෙන කෙනෙක් දැනගන්නවට තියෙන අකමැත්තකුත් තියෙනවා. කියන තමා විතරයි දැනගත යුත්තේ ඒ දැනුම අනිත් අයට බෙදා දීමේදී තියෙනවා යම්කිසි ඒකට අකමැති ගතියක්. අර අපි මුගක් කාලවලට කියන්නේ මේ ගුරු මුෂ්ටි තියාගෙන දේවල් කරනවා කියලා. කියන්නේ Tamanට කොටසක් තියෙන හැමදේම කියන්නේ නැහැ. අනිත් අය දැනගත්තොත් තමාගේ තියෙන නම්බුවට ගරුත්වයට පාඩුවක් වෙනවා කියලා ඒ ටික නොකිය ඉන්නවා. අන්න ඒ වගේ තමයි සරලව අපිට හිතන්න පුළුවන් මේ ධම්ම මච්චරී කියන එක. ඉතින් මගේ අඩුපාඩු ගොඩක් ඇති. නමුත් ওই විදිහට තමයි මතක් වුණේ දලුවත් මහත්තයා තේරුම් ගන්න. ලාල් මහත්තයා මම හිතුවේ අපතේ ඉස්සුව ප්‍රශ්නයක් ඇති ජයන්ත මහත්තයාගෙන් යොමු කරන්න. ලාල් මහත්තයා අපි ඒ අවස්ථාව ගමු ඉස්සෙල්ලා. තෙරුවන් සරණයි ජයන්ත මහත්මයා. මට දැනගන්න කැමතියි දැන් ජයන්ත මහත්මයා කිව්වා අර මච්චරිය කියන එක ද්වේෂයටයි ඉම්බක් සම්බන්ධ කියලා. ඇත්තටම මේක අර මේ මහානිධාන සූත්‍රයේ තියෙනවානේ මච්චරිය ගැන. එතකොට වේදනා පටිච්ච තණ්හා ඒවා මේවා කියලා අජ්ජෝසානං පටිච්ච පරිග්ගහව පරිග්ගහං පටිච්ච මච්චරියං කියලා ඔබතුම ඒක කොහොමද ඒක විස්තර කරන්නේ? එතන ඇත්තටම නිකන් තණ්හාවෙන් ඉපදෙච්ච එකක් කියන එක වගේ පෙනීමක් තියෙනවා මට එතන. ඔව් බොහොම හොඳයි. ඒ ප්‍රශ්නේ හොඳයි ඇත්තටම. දැන් ඔතන මේ මහා නිධාන සූත්‍රයේ තියෙන විශේෂ සිද්ධියක් තමයි දැන් අපි හැම සූත්‍රයකදීම නිතරම අහන්නේ වේදනාපච්චය තණ්හා, තණ්හාපච්චය උපාදාන, උපාදානපච්චය භව කියලා ඇලීම් පැත්ත තමයි එතන පෙන්වගෙන යන්නේ. ගාක් සූත්‍රවල ඒ ආකාරයෙන් තමයි පටිච්ච සමුප්පාද විග්‍රහය කෙරෙන්නේ. මහා නිධාන සූත්‍රයේ තියෙන විශේෂම ලක්ෂණය තමයි වේදනාව ලැබුණා. හැබැයි කොහොමද දැන් අපිට සාමාන්‍ය ජීවිතේ ගත කරනකොට අපි හැමතැනම තණ්හා කරනවා නෙවෙයි, අපි තණ්හා කරනවට වඩා සමහරවිට ද්වේෂ කරනවා. ඒ ද්වේෂය කොහොමද ඇති වෙන්නේ වේදනාව හින්දා? අන්න ඒ වේදනාවෙන් පටන්ගෙන ද්වේෂය දක්වා යන විදිහ ඔතනදි පෙන්වලා තියෙනවා. දැන් වේදනාව නිසා තණ්හා. දැන් මච්චරිය කියනකොට බලන්නකෝ, මච්චරිය කියනකොට ඒක තමයි මම කිව්වේ දුරින් ලෝභයට සම්බන්ධයක් තියෙනවා කියලා. කියන්නේ තමන්ගේ දේ කියලා රැස් කරගන්න ගතිය තණ්හාවක් තියෙනවා. ඒ තමන් ඒ තණ්හාවෙන් රැස් කරගත්ත ධර්මඥානය හෝ නැත්නම් වෙනත් යම් කිසි දෙයක් අනුන්ගේ පරිහරණය සඳහා යෙදෙනවට තියෙන අකමැත්ත. අපි අකමැත්ත කියන එකම පටිගය. අන්න ඒක අකමැත්ත කියන්නේම එතන තියෙන පටිගයක්. අන්න ඒක තමයි ඔතන ওই මහා නිධාන සූත්‍රයෙන් පෙන්ලා තියෙන්නේ. එතකොට මේ පටිගය කියන එකට ළඟම හේතුව තමයි ද්වේෂය. හැබැයි දුර හේතුව තමයි තණ්හා. එතකොට අපිට ඒ විදිහට තේරුම් ගත්තොත් ඒක මං හිතනවා පැහැදිලි වෙයි කියලා. තේරුම් ගන්නයි. රජලෝනා ජාන්ත මාතකෝ මිස්තුති. තෙරන්සර්ණයි. හොඳයි මේ ජාන්ත මාතය ඔබතුමා මේ මච්චිලි ගැන කීප කොටස් වලට ඔබතුමා කිව්වා මේ තව දේවල් තියෙනවා නම් එකතු කරන්න කියලා. නමුත් ඔබතුමා හොඳින් ඒක පැහැදිලි කළ නිසා මම හිතන්නේ අපි තව විස්තරාත්මක මච්චිලි ගැන කතා කිරීම පුළුවන් අවශ්‍ය නොත් කරමු. මේ අර හතර ආකාරයේ ලක්ෂණ ටික ඔබතුමා මතක් කරා. මට ඒ ටික මතක් තිබුණ නෑ දලුවත් මහත්තය. එහෙමද? මම මේ එක තැනක දැකපු විදිහට හතරක් ගැන මතක් කරලා තිබුණා. මේ ඔබතුමා පැහැදිලි කිරීම අනුව ඒක කියවුණා. ඒ හරියටම කියනවා නම් පළවෙනි එක ඇදියට මතක් කියවුනේ අර තමන් සන්තක දෙයක් අන්නායකු පරිහරණය කිරීම කිරීම නොයුසීම. ඒකට අකමැති බව. අකමැති බව ඒක ඔබතුමා කිව්වා වගේ ඒක පැටිකිට සම්බන්ධ වෙනවා. ඒ වගේ දෙවෙනි එක තමයි තමන් සන්තක දෙයක් අන්නායකෙනෙකුට ප්‍රයෝජනයක් වෙනවා දැකීම නොයුසීම. අර ඉවසන ගැති යන්නේ වෙන කෙනෙක් එක්කෙන් ප්‍රයෝජනයක් වෙනවා දැකීම නොයෝසි. තමන්ට තියෙන සම්පූර්ණ එක තමයි තමන්ට තියෙන සම්පත්තියක් සංගවන ස්වභාවය. තමන්ට තියෙනවක් තියෙනවා නම් ධර්ම ධම්ම වචී දිදී හොඳ කතා වුණේ. ඒක ඒ තුන්වෙනි ලක්ෂණය ඇතුළේ. හතරවෙනි එක තමයි තමන් හා සමාන සම්පත්තියක් තව කෙනෙකුට තිබෙනවා දැකීම නොයවසීම. ඉතින් මම හිතන්නේ ඒවා කුල මච්චිදිර එහෙම සම්බන්ධ වෙනවා ඇති. ඉතින් ඒ ආකාරය තමයි මේ හතර තිබුණේ ජයන්ත මහත්තයා. අන්දේ බොම්බි මතක් කරාට තිරවසන්න. ඔව්. ඔව්. එතකොට මම ඊගාව ප්‍රශ්නේ ගෞරවයෙන් අපේ කල්යාණ මිත්‍ර දිල්රුක් මහත්තයාට යොමු වෙන්නේ මේ විදිහට. අපි අර ඉස්සෙල්ලා කතා කරා මම පටන් ගන්නකොටම අර මේ පරිදේව ශෝක මච්චරියන් පිළිබඳව අහුව කුමාර මහත්මයාගෙන්. එතෙන්දී මේ මච්චරිය ගැන එක දෙකතු වෙච්ච නිසයි මේ කතාව ආවේ. එතකොට මේ පරිදේව ශෝකය මච්චරිය මාන අභිමාන විසුණු බස් කියන මේ අට දෙනා පටන් ගන්නේ කොතෙන්ද කියලා කුමාර මහත්තයා ඇහුවේ. ඒකට ඇත්තටම පටන් ගන්නේ මේ කලහ විවාද තුලින් කියන කාරණාව. එතකොට මේ කලහ විවාදයක් නැති වෙන්නේ මේවට හේතු වෙන්නේ මේ ප්‍රිය වස්තුන් කෙරෙන් කියලා තමයි අපි අහලා තියෙන්නේ. කලහ විවාද වලින් තමයි මේ පරිදේවසෝක මච්චරිය මාන අභිමාන ඒවා ඇති වෙන්නේ. එතකොට මේ කලහ විවාදයත් එක්කම යන දේ තමයි මත්සදිය කියන දේ. අපි ඒක ගැන කතා කරා විස්තරාත්මකව දැන් කෙටි වශයෙන්. අපි ඇතුළට යන්න මේ ටික ටික හදන්නේ. එතකොට මේ දෙලුක් මතයන් ආනෝ මම එතකොට දැන් කලහ අපි හේතු හොයාගත්තා. පරිදේවසෝක වර ඔක්කොන්ම හේතු මේ ප්‍රිය වස්තුන් හින්දා තමයි මේක වෙන්නේ කියලා. එතකොට මේ ප්‍රිය වස්තු කොහොමද ඉපදින්නේ? ප්‍රිය වස්තු කියල දෙයක් කොහොමද ඇති වෙන්නේ කියන ප්‍රශ්නේ තමයි මම දෙලුක් මහත්තයාගෙන් අහන්නේ. දෙලුක් මහත්තයා ප්‍රිය වස්තුන්ගේ මේ ප්‍රබුත් වෙන්නේ කොහොමද? පටන් ගන්න කොහොමද? තෙරුවන් සරණයි හැම දිනටම කල්යාණ මිත්‍රයන්ගෙන් අවසරයි. ඒ වගේම අපිට බොහොම සතුටුයි දැලුවත් මහත්මයාගේ කටහඬ බොහෝ කාලයකට පස්සේ අහන්න ලැබිච්ච එක ගැන බොහොම ස්තුතිවන්ත වෙනවා ඔබතුමා සම්බන්ධ වීම ගැන. මම හිතන්නේ ඉතාමත් වැදගත් කාරණයක් ඉදිරිපත් කළේ මුලින්ම මම බොහොම ඔබතුමා සඳහන් කළා වගේ ටිකක් කෙටියෙන් කීපකේ දෙක තුනකින් කියන්න උත්සාහ කරන්න. දැන ටික මේ දැනට තේරුම් ගන්න තියෙන ටික අපි කල්‍යාණ මිත්‍රෙන් අහලා පැහැදිලි කරගමු. දැන් ඔබතුමා විශ්ලේෂණය කර කොහොම ලක්ෂණ ඇත්තටම සෑහෙන මේ self centered අපි අර සාමාන්‍යයෙන් කියන ඒ தත්ත්වය එක්ක සම්බන්ධ වෙනවා ගොඩක්. ඉතින් ඒකෙම පේනවා අපිට ඔය දැන් සඳහන් කළ රළු කෙලෙස් ගොඩක් අපිට සාමාන්‍ය ජීවිතයේ භාවනාවට වාඩි වෙන්න අවශ්‍ය නැහැ. සාමාන්‍ය ජීවිතේ ජීවත් වෙනකොට අපේ තුලින් දකින්න දේශයෙන් පුළුවන් දේවල් ඒවා ගොඩක් වෙලාවට සත්‍යය දිත්තේට දෙලින්ම අපිට සත්‍යතම කෞද්ගලික මේ දැනට තේරුම් ගන්න තියෙන සම්බන්ධ කරගන්න පුළුවන්. ඉතින් ඒකෙම පේනවා මේ සත්‍යය දිත්තේ තමයි ඔය වගේ රණු කෙලෙස් සත්‍ය ගොඩක් සම්බන්ධ වෙලා තියෙන්නේ කියන එක. ඒක එක අනිත් පැත්තෙන් ඔබතුමා දැන් අහපු ප්‍රියදේවල් ප්‍රිය දේවල් වේදනාව නිසා එන්නේ. ඉතින් අපිට දැනෙන වේදනාවල් සුඛ දුක්ඛ අපිට යම් යම් ස්පර්ශයන් තුලින් අපිට හම්බෙන දේවල් තුලින් අපිට දැනෙන වේදනාව අනුව අපි ඒක ප්‍රිය දෙයක්ද අප්‍රිය දෙයක්ද කියන එක තමයි තීරණය වෙන්නේ. ඒ ටික තමයි එකතු කරන් තියෙන්නේ දල්වත් මහත්ය බොහොම කෙටියෙන් තේරුම් ගන්න. තිරුවන් සරණයි දිනුක් මහත්මයා. ඔව් ඔබතුමා පැහැදිලි කරා self centered කියන වචනෙත් එක්ක. මම හිතන්නේ ඒකත් එක්කම සම්බන්ධ කරගන්න පුළුවන්. එහෙමනම් අපි මේ ඇත්තටම මේ තථාගත දේශනාවේ තියෙන පැහැදිලි කිරීමත් ඉතින් ඊගා ප්‍රශ්නේ මම ගෞරවයෙන් චිත්‍රා මහත්මයට යොමු වෙන්නේ. දැන් ඔය ලෝකේ ප්‍රිය වස්තුන් කොහෙන් උපන්නාද කියන කොට ඇත්තටම දේශනාවේ කියවෙන්නේ නම් ඉතින් සිද්දල් කොහොමද කියපදට සම්බන්ධ කර වෙනවා. ලෝකේ ප්‍රිය වස්තු කාමච්ඡන්දේ නිදාන කොට තමයි ඇති වෙන්නේ කියලා නේද? කාමච්ඡන්දේ නිදාන කොට. ඒකට කිසියම් මිනිහෙක් මේ ඉන්න භවයෙන් පස්සෙ තවත් භවයකට යනවා නම් ජීවිතයක් නැවත එකක් ඇති වෙනවා නම් ඒ සියල්ලම ඇති වෙන්නේ කාමච්ඡන්දේ නිසාමයි කියන කාරණාව. ඒකට ප්‍රිය වස්තුන්ට හේතු වෙන්නේ කාමච්ඡන්දේ. මේක පටිච්චසමුප්පාද ධර්මයක් මේ අපි කතා කරගෙන යන්නේ. අපි අද කලහ විවාද වලින් පටන් අරගෙන. ඒතකොට මේ කාමච්ඡන්දේට හේතු වෙන්නේ කුමක් නිදානද? කාමච්ඡන්දේට හේතු වෙන්නේ මම ඒ ප්‍රශ්නේ තමයි චිත්‍රා මහත්මියට යොමු වෙන්නේ. චිත්‍රා මහත්මිය කාමච්ඡන්දේට මොකද හේතු වෙනවද? තිරුවන් සරණයි හැමදාටම. ඇත්තටම දිලුක් මහත්මයාගේ ප්‍රශ්නයම තවදුරටත් දලුවත් මහත්මයා විග්‍රහයක් විදිහට තමයි කාමච්ඡන්දයට ආවේ. ඇත්තටම මේ ප්‍රිය වස්තුන් කියන එක ගැන අපි පොඩ්ඩක් කතා කරන්න ඕනේ කියලා හිතෙනවා. මොකද මේ කිසිම වස්තුවක දලුවත් මහත්මයා ප්‍රිය බවක් නැහැ. වස්තුවල ප්‍රිය බවක් නැහැ. ඒක අපි හරියටම දැක්කේ නැත්තම් තේරුම් ගත්තේ නැත්තම් අපි මේවා එළියේ තියෙන දේවල් විදිහට තමයි අපිට පේන්නේ. මොකද අපිට දැන් මේ ඇස් දෙක ඇරියාම පේන දේවල් ඒ එකකවත් ප්‍රිය කියලා එකක් නැහැනේ. අප්‍රිය කියලා එකකුත් නැහැ. වස්තුවක නෙමෙයි මේක තියෙන්නේ. මේක තියෙන්නේ හැදෙන්නේ අපේ මනස තුල කියන එක අපි දකින්න ඕන. දැන් අපිට දිල්රුක් මහත්මයා කිව්වා වගේ සමහර දේවල් අපිට ප්‍රිය වෙනවා දැක්කහම. සමහර දේවල් ඇහෙන දේවල් ප්‍රිය වෙනවා. සමහර දේවල් අප්‍රියයි, අකමැතියි. සමහර දේවල් අපිට ගානක් නැහැ ඒවා. එහෙම බලනකොට කොහොමද මේක වෙන්නේ කියන එක අපි දැකලා තියුණොත් අපිට තේරෙනවා මේ ප්‍රිය වස්තුන් නිසා තමයි, අපේ ඇලීම නිසා තමයි අපි ගැටෙන්න යන්නේ තව කෙනෙක් එක්ක. මොකද ඒව බේරගන්න යනවා අපි. ඒ වස්තු කිව්වහම ඇත්තටම නිකන් අපිට ඔය පේන අත ගන්න දේවල් විතරක් නෙමෙයි. මෙතනදී සමහරක් වෙලාවල් වලට අපි තව හුඟක් දුරට යනකොට අපි මේ ඇලීම කියන එක අපිට තේරෙන්නේ නැහැ. මේ ධර්ම මාර්ගයේ යනකොට ඉතාම සුකුම ඇලීම් වලට අපි යටත් වෙනවා. දැන් අපිට අපි කැමති ගෞරවනීය ස්වාමින්වහන්සේ කෙනෙක් ඉන්නවනම් අපි ඒ ස්වාමින්වහන්සේ උපාදාන කරගන්නවා. මෙන්න මේ ස්වාමින්වහන්සේ තමයි හොඳම. ඒ ස්වාමින්වහන්සේගේ ධර්මයේ විතරයි මම අහන්නේ. මත් අන්න ඒ වගේ බලනකොට මේ ප්‍රිය වස්තුන් කියන ඒවා ඒ විදිහටත් අපිට දකින්න පුළුවන්. ස්වාමින්වහන්සේගේ නෙමෙයි ඒක තියෙන්නේ. නමුත් ඒක අපේ මනසේ ඇති වෙන දෙයක්. ඒ ඇති වුණු දේ අනුව අපි යොමු වෙනවා කලහ විවාදවලට. අනිත් ඔක්කොම දේවල් ඇති වෙන යොමු වෙනවා. එතකොට ඒ වගේම තමයි දලොත් මහත්මයා කෝ කාමච්ඡන්දේ නිසා කියලා. ඒ කාමච්ඡන්දේ කියන්නේ මොකද්ද? මේ ඉඳුරන් පහෙන් ඇති වෙන අරමුණු වලට ඇති චන්ද්‍රාගයේ ආසාව. ඉතින් ඔය දෙයම තමයි අපි කතා කරේ. එහෙමනම් ප්‍රිය වෙන්නේ කොහොමද කියලාත් අපි පොඩ්ඩක් ඔය පාලි වචන මට ඒ තරම්ම දැනුමක් නැහැ. නමුත් හිතුවොත් අපි ඔය කියනෝනේ අනුසය තියෙනවා කියලා අපේ හිතේ. අපිට යමක් මේ ඇහැට දකිනකොටම අපි හැම එකම මේ පරණ ෆයිල්ස් වලත් එක්ක තමයි සංසන්දනය කරන්නේ. ඒ අනුව තමයි අපේ ප්‍රියභාවය අප්‍රියභාවය ඇති වෙන්නේ. අපේ views එක මම යමක් හිතලා තියෙනවා නම් මේක මෙහිමයි කියලා එතකොට අපි ඒකත් එක තමයි සංසන්දනය කරන්නේ. අන්න ඒ අනුව ඒ කාමච්ඡන්දයට සම්බන්ධ වෙන්නේ. අන්න ඒ විදිහට අපි කොහොමද මේ දේවල් ප්‍රියයි කියලා දැන් චිත්‍රට ප්‍රිය දේ දලුවත් මහත්මයාට ප්‍රිය නෑ. තවත් කෙනෙකුට ඉතාම ප්‍රියයි. තවත් කෙනෙක් ඒකත් එක්ක ගැටේ. එහෙමනම් අපි තේරුම් ගන්න ඕන මේවා දේවල් වල තියෙනව නෙමෙයි. මේ මනසේ හැදෙන දෙයක් මේක. එහෙමනම් මේක අපි දැකිය යුතු දෙයක්. දැකීමෙන් ප්‍රහාණය කරගන්න පුළුවන් වෙන්න ඕනේ කියන එක කියන්න පුළුවන්. ඒ වගේම කාමච්ඡන්දයට හේතු වෙන්නේ මොනවද? ඒක පංච දුෂ්චරිතය කියලා තමයි අහලා තියෙන්නේ දලුවත් මහත්මයා. හුඟක් ඔය කරුණ වශයෙන් දේවල් දැන් අමතක වීගෙන යන ගතියක් තියෙනවා. මේ පංච දුෂ්චරිතය කියලා කියන්නේ නොහික්මුණුකම කියන එක. ඇත්තටම සීලය නැති නිසා තමයි මේ දේවල් වෙන්නේ. කාමච්ඡන්දය ඇති වෙන්න හේතු වෙන්නේ යම්කිසි මනසක තියෙන අසංවරකම නිසා කියන එක වගේ කියන්න පුළුවන්. එතකොට අපි දන්නවා කාමච්ඡන්දය ඇති වෙන්නේ කොහොමද කියන එක අපිට කියන්න ඕනේ නැහැ. අපි භාවනාවකට වාඩි වුණාම යම්කිසි විදියක අපේ එදිනෙදා ජීවිතයේ අපේ ක්‍රියාවන් වල හැටියට අපි දන්නවා ඔන්න අද දවසේ නම් භාවනා කරන්න වාඩි වුණොත් මේක හරියට කෙරෙන්නේ නැහැ කියලා. මොකද ඒ තරමටම මනස විසිරිලා මනස පුදුම විදියට දේවල් වලට බැඳෙමින් යන බව Tamanටම තේරෙන්න ගන්නවා. එහෙමනම් මේ විවිධ දුෂ්චරිතය ඇති වෙන්නේ මේ අපේ පංච ඉන්ද්‍රයන් තුලින් කියන එක අපි දැක්කොතින් අපි දන්නවා ඒව පොඩ පොඩ අඩු කර ගන්න පුළුවන් නම් දැකීමෙන් අපිට කාමච්ඡන්දය රාග දුරට මොකද ඒකත් සිතේ ඇති වෙන යම්කිසි චෛතසික කොටසක්නේ. මට ඒ තරම් විස්තර කරන්න තියෙන්නේ අපේ ජයන්ත මහත්මයාට පුළුවන් වේව හොඳට විස්තර කරන්න. ඒක ඒ දැකීමයි අවශ්‍ය වෙන්නේ කියන එක තමයි වෙන බොහොම සුළුවෙන් කියනවා නම් සීලය නැතිකම තමයි කාමචන්දය ඇති වෙන්න හේතු වෙන්නේ කියන එක තමයි දැල්වත් මහත්මයා තේරුම් අරගෙන තියෙන්නේ. අඩුපාඩු ඇති අනිත් අයට යොමුලා බලමු. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි චිත්‍රමාර්මිය. ඔබතුමිය අපිට පැහැදිලි කරලා දුන්නා මේ එළිය තියෙන වස්තුවින්ද නෙමෙයි මේ කාමචන්ද ඇති වෙන්නේ තමා තුලින් ඇති වෙන දෙයක් කියලා. එහෙනම් මම ඊගා ප්‍රශ්නේ ගෞරවයෙන් සේන මහත්මයාට යොමු කරගන්නම්. එතකොට මේ කාමචන්දේට හේතු හැටියට මේ සූත්‍ර දේශනාවල පැහැදිලි කියන්නේ මේ සාත අසත් වේදනා, නසුක වේදනා, දුක වේදනා වැනි ඒ වේදනාවන් කියන දෙන්නේ. එතකොට ඒක ඔබතුමිය කිව්වා වගේම හිතේ ඇති වෙන දෙයක් හැටියට අපිට තේරුම් ගන්න පුළුවන්. සේන මහත්මයා, එතකොට මේ සාත අසත් වේදනා, සුඛ වේදනා, දුක වේදනා මේවා පටන් ගන්නෙ මොකක් නිසාද? මොකද මේකට හේතුව? මේකට හේතු වෙන්නේ නැත්තේ මොකද්ද? පස්සේ වෙන්නේ නැත්තේ. තිරුවන් සරණයි. මට තේරෙන විදිහට නම් සුඛ දුක්ඛ වේදනා ඇති වෙන්නේ ස්පර්ශය අනුවයි කියලයි. ස්පර්ශය කිව්වහම දැන් ඇස කියන එක අපි උදාහරණයක් ගත්තොත් ඇස කන නාසය දිව ශරීරය කියලා මානසිකව හය කොටසක් තියෙනවා. ඒ කොටසින් එකක් ගත්තොත් ඇස කියන එක යම් කිසි දෙයක්කට යොමු වුණාම ඒ යොමු වෙලා ඒකේ ගැටුණාම, ඒ කියන්නේ යොමු වෙච්ච පළියටම නෙවෙයි ඒකත් එක්ක සම්බන්ධ වුණාම එතන ඇති වෙන ස්පර්ශයක්. ඒ ස්පර්ශය තමයි සුඛ දුක්ඛ අදුක්ඛම සුඛ ඒ විදිහට බෙදන්නේ. මේක අනුව තමයි මේක මත වෙන්නේ කියන එකයි මට මගේ තේරුම් ගැනීම. තිරුවන් සරණයි. ඔව්, තිරුවන් සරණයි කියන මාතය. ඔව්, එතකොට ඔබතුමා අපිට මාසක විදිහටම තමයි උපතපති තියෙන්නේ. තිසුක වේදනාව, දුක වේදනාව ස්පර්ශය නිදාන කොට තියෙනවා කියලා. ස්පර්ශය නැති වෙනකොටම මේ ඒසාතත් අසාත තත්වේ නැති වෙනවා කියන කාරණාව. එහෙමනම් මම මේ ඊගා ප්‍රශ්නෙන් මම එඩ්වඩ් මහත්මයා සම්බන්ධ වුණා කියලා දැක්ක මම හිතන්නේ දැන් නෑ කියලා නේද? මම ජයන්ත මහත්මයා ඔබතුමාට යොමු වෙන්නම්. මේ කොටස් ජයන්ත මහත්මයා අපිට විස්තරාත්මකව කියලා දෙන්න. මම මේ වගේ දැන් ඉතින් දැනගන්න තමයි ටිකක් අර කෙටි ප්‍රශ්න වලින් හදාගෙන ආවේ. දැන් ස්පර්ශයෙන් ගන්නවා. දැන් පිළිවෙලකට ආවේ නේද? පටිච්ච සම්පදායේ පටිච්ච කියන්නේ පටිච්ච ධර්මයන් හොයාගෙන අපි ආවේ. අපි මේ පරිදේව ශෝකයන් වලට මොනවද හේතු වෙන්නේ? ඒකට කලහ විවාද හේතු වෙනවා. කලහ විවාද වලට හේතු වෙන්නේ මොනවද? ප්‍රිය වස්තු වලට හේතු වෙන්නේ මොනවද? කාමච්ඡන්දේ කියලා. කාමච්ඡන්දේට හේතු වෙන නිසා මේ ඇති වෙන වේදනාවන් කියලා. වේදනාවන්ට හේතු වෙන්නේ පස්සේ කියලාගෙන අපි දැන් ආවා. දැන් එතකොට මෙතනින් පස්සේ අපි ටිකක් මේ ටිකක් වැඩදාම අපිට කියලා දෙන්න. එතකොට මේ ස්පර්ශය ඇති වෙන්නේ කුමක් නිදාන කරගෙනද? ස්පර්ශය ඇති වෙන්නේ කුමක් නිදාන කරගෙනද කියන කාරණාව. එතකොට ඒ ගැන ජයන්ත මහත්තයා අර නාමංච රූපංච පටිච්චපස්සෝ ඉච්ඡා නිදානානි පරිග්‍රහණි ඒ කියලා ගාතාවක්ම තියෙනවා. ඉච්ඡාය සන්ත්‍යාන මමං තමන්ති රූපේ විභූතේන ප්‍රසන්ති පස්සා කියලා. ඉතින් ඒ කාරණාවන් එහෙම ඉස්මතු කරගෙන අපිට මේ ස්පර්ශයෙන් කුමක් නිදාන කොට ඇති වෙන කියන කාරණාව පැහැදිලි කරලා දෙන්න. මෙතනින් අපි ටිකක් දිගට කතා කරමු. තේරුම් ගන්න. හොඳයි, තිරුවන් සරණයි. අර සේන මහත්මයා කිව්ව වගේ ස්පර්ශය තමයි ඒ අර දුක සැප කියන වේදනාවට මුල්ුනේ. එතකොට ස්පර්ශයට මුල් වෙන්නේ මොකද්ද? කාරණා වෙන්නේ මොනවද කියලා කිව්වොත් එහෙනම් මේ අපි දන්නවා පටිච්ච සම්පදායේ ධර්මය අනුවම අපිට කියලා තියෙන සලායතන පත්‍යය පස්සෝ කියලා. එතකොට සලායතනයන් තමයි ළඟම හේතුව කියලා අපිට සාමාන්‍යයෙන් හම්බ වෙන පටිච්චසමුප්පාද ධර්ම වලින් පෙන්නලා තියෙනවා. ඒ කියන්නේ සලායතන කියලා කිව්වේ චක්කු චක්ඛායතන, සෝතායතන, ගානායතන, ජීවහායතන, කායායතන, මනායතන කියන ඒ ආයතන හය තමයි ස්පර්ශයට ළඟම හේතු හැටියට දක්වලා තියෙනවා. ඒ වගේම දැන් මහා නිදාන සූත්‍රය වගේ තැන්වලදී කෙලින්ම බුදුරජාන් වහන්සේ සලායතන ගැන අදහන් නොකර එකපාරම කියනවා නාම රූප පච්චා පස්සෝ කියලා. එතකොට නාම රූප නිසා ස්පර්ශය ඇති වෙනවා කියලා. දැන් එතකොට දැන් ඒ දැන් දදත් මහත්තයා අවසානයේදී කියපු ඒ ගාථාවෙත් නාමංච රූපංච පටිච්ච පස්සෝ කියන කොටන් දැන් එහෙම කියන තැනදී අපිට සලායතන අමතක කරලා පස්සෙට යන්න පුළුවන් කමක් නැහැ. මොකද නාමංච රූපංච දැන් අපි බැලුවොත් එහෙම චක්ඛායතනේ කිව්වහම ඒක රූප කොටසක්. සෝතායතනේ රූප කොටසක්. ගානායතනේ රූප කොටසක්. ජීවායතනේ රූප කොටසක්. කායායතනේ රූප කොටසක්. මනායතනේ කියනවා නාම කොටසක්. එතකොට නාමයක් රූපයක් නිසා පස්සේ ඇති වෙනවා කියන තැනදී අපිට එතකොට ආයතන ටික නාම රූප පච්චා පස්සෝ කිව්වත් ඒ ආයතන ටික එතන ඇතුළත් වෙලා තියෙනවා. ඒ විදිහට ගත්තාම දැන් පස්සේ කියන එක තව පොඩ්ඩක් අපි පැහැදිලි කරගත්තොත් පස්සේ කියන්නේ අමුතුවෙන් ඇති වෙන දෙයක්ද නැත්නම් කොයි විදිහටද වෙන්නේ කියලා ගත්තොත් එහෙම පස්සය කියන එක හඳුන්වනවා මේ ස්පර්ශය කියලා කියන්නේ යම්කිසි සිතක තියෙන ලක්ෂණ නැත්නම් චෛතසිකය පස්ස කියන්නේ චෛතසිකය. පස්ස කියන එකේ තේරුම තමයි දැන් අපි ඇහත් රූපයක් ගත්තාම ඇහත් රූපයක් දෙක චක්කු විඥාණයට සම්බන්ධ කිරීමේ කෘත්‍ය කරන්නේ මේ පස්ස කියන චෛතසිකය. එතකොට දැන් චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඥානං තින්න සංගති පස්සෝ කියනකොට එතනදී චක්කුං පටිච්ච දැන් පාලි භාෂාවේ තියෙන සමහර තැන්වල වචන දෙකක් යෙදෙනේවා එකපාරයි යෙදෙන්නේ. ඇත්තටම ඔක දීර්ඝව කියනවා නම් චක්කුංච පටිච්ච රූපේච පටිච්ච කියලා දෙකම කියනවා. නමුත් අප පාලි භාෂාවේ කියනවා චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඥානං කියලා. ඒකට ඇසත් රූපයක් නිසා චක්කු විඥානය ඇති වෙනවා. ඒ තුනේ එකතුව සංගතිය පස්සේ කියලා කියන්නේ. ඒ පස්සේ කියනකොටම ඒ පස්සේ කියන කෘත්‍ය කරන්නේ අර පස්ස කියන චෛතසිකෙන්. ඒකෙන් තමයි මේ තුන එකතු කරන්නේ. ඒ කියන්නේ බාහිර තියෙන රූපය ආධ්‍යාත්මික චක්ඛායතනයත් එක්ක සම්බන්ධ කරලා ඒ අනුව සිත ඇති කරවන්නේ ඒ තුන එකතු කරවන්නේ ස්පර්ශ කරවන්නේ මේ පස්සේ කියන එකෙන්. ඒ විදිහට තමයි අනිත් හැමතැනම බලන්න වෙන්නේ. එතකොට නාමයක් රූපයක් නිසා පස්සේ වෙනවා කියනකොට අපි දැන් චක්කු විඥාණය ගත්තාම එතන නාමය කියලා ගන්නකොට චක්කු විඥාණයත් එක්ක ඇති වෙන අනිත් සිතේ සිතුවිලි නැත්නම් චෛතසික ධර්මත් නාම රූප කියලා ගත්තොත් ඇසත් රූපයක් බාහිර රූපයක් රූපයක්. එතකොට එතන නාම රූප කියන දෙකම තියෙනවා. එතකොට මේ නාම රූප කියන දෙකම එකතු කරන වැඩේ කරන්නේ මේ පස්සය කියන චෛතසිකේ නිසා පස්සයත් එක්ක සහජාතව එකටම චක්කු විඥානය ඉපදෙනවා අනිකුත් චෛතසික ධර්මත් එක්ක. ඒක තමයි පස්සේ කෘත්‍යය. ওই විදිහට තමයි හැම ස්පර්ශයක්ම සිද්ධ වෙන්නේ. මනෝ ස්පර්ශය නැත්නම් මනෝ ස්පර්ශය කියන එකට බාහිර රූපයක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඒක ඇත්තටම මනසම තුලින් ඇති වෙන තත්ත්වයක්. ඒ ස්පර්ශය කියන්නේ අපි හිතුවොත් එහෙම අපිට දැන් යමක් මතක් වුණා කියලා. ඒ මතක් වෙන්නෙම අපිට ඒක මතුවෙලා ඇවිල්ලා ඒ ගැන සිහි කිරීමක් කෙරෙනවා. ඒ වටත් වෙන වෙනම හේතු තියෙනවා. මේ ඒ ආකාරයෙන් අන්න ඒ කලින් දැක්පු සංඥාවකට හෝ යම් දෙයකට ස්පර්ශ වීමක් තමයි තැන්දී මනෝ සම්පස්සේ කියන එකෙන් කෙරෙන්නේ. එන්න ඒ විදිහට තමයි සරලව ගන්න. ඊට පස්සේ මේ අර අවසානයේදී අර ගාථාවේ මේ රූපය පිළිබඳව දැක්කොත් ස්පර්ශය නැති වෙනවා කියලා කියන එකේ හේතුව තමයි මේ ස්කන්ධ පිරිසිඳ දකින්නවා කියන තැනදී ස්කන්ධ පහම එකම එක වේලාවේ තමයි පිරිසිඳ දකින්නේ. යම් කෙනෙක් යම් යෝගියෙක් නැත්නම් ආර්යයන් වහන්සේ කෙනෙක් රූපේ පිරිසිඳ දකින්නකොටම ඒ කියන්නේ රූප කොහේද ඒක දකින්නේ ඒ ආර්යයන් වහන්සේගේ අරහත් මාර්ග සිතෙන් තමයි, සිතේ ප්‍රඥාවෙන් තමයි ඒක දකින්නේ. රූපේ පිරිසිදු දකින්නේ. ඒ වෙලාවෙම වේදනාවත් පිරිසිදු දකින්නවා, සංඥාවත් පිරිසිදු දකින්නවා, සංස්කාරත් පිරිසිදු දකින්නවා, විඥානත් පිරිසිදු දකින්නවා. ඒක නිසා මෙතෙන්දී රූපේ පිරිසිදු දකින්නවා කියනකොට අරහත් භාවයටපත් වෙනවා. එහෙමනම් අනාගතේ කර්ම වශයෙන් සකස් වෙන්න තිබුණු සිත් තියෙනවනේ, කර්ම සිත්, කුසල් හෝ අකුසල් වශයෙන් ඇති වෙන්න තිබිච්ච සිත් සියල්ලතම යෙදෙන ස්පර්ශය සම්පූර්ණයෙන්ම නැති වෙලා යනවා. ඉතින් අන්න ඒකයි එතනදී තේරුම් ගන්න තියෙන්නේ. මට තේවිච්ච විදිහටයි කතා කරේ, අඩුපාඩු ගොඩක් ඇති. දරුවත් මහත්මයා, එච්චර තමයි දැනට මතක් වෙන්නේ. තිරුවන් සරණයි. තිරුවන් සරණයි ජයන්ත මහත්මයා. මේ ගෞරවයෙන් ඉදිරිපත් මහත්මයා නැවතත් පිළිගන්නවා. කලින් මම ඔබතුමාට වෙන්න බැලුවා, මේ ඔබතුමාගේ සහභාගීත්වය ඉතාම ගෞරවයෙන් අපි බලාපොරොත්තු වෙනවා ඉදිරියට. මේ කොටස වලට මම කාරණා කිපයක් පෙළගසාගෙන ආවා. අවසානයේදී ජයන්ත මහත්මයා, විදුත් මහත්මයා අතුළු අනිත් අයගේ මේ උපකාරයෙන් අවශ්‍ය තැන් වලට ගේන්න මම හිතන්නේ එක තැනක තමයි දැන් අපි යමුනේ. ජයන්ත මහත්මයා අපිට පැහැදිලි කළ ස්පර්ශයේ කියන කාරණාව සම්බන්ධ කරගෙන මම එඩ්වඩ් මහත්මයාට පසුව එන්න තියාගෙන ටිකක් මේ මම ඊගා ප්‍රශ්න ලාල් මහත්මයාට යොමු කරන්නම්. ලාල් මහත්මයා, මේ ජයන්ත අපි දැන් ඉස්සෙල්ලා ගත්තේ ගාථාවේ මේ රූපේ විභූතේ එන පුසත් විපස්සා කියනකොට මේ ජයන්ත මහත්මයා පැහැදිලි වුණා මේ රූපය ඉක්මවා යනකොට ස්පර්ශෝ පීතන්නේ නැහැ කියන කාරණාව. ඒ වගේම ජයන්ත මහත්මයා තින් තවදුරටත් පැහැදිලි කරා මේ කියුණා මේ අරහත් ඵලයක් සමග ඒ රූපේ පිළිමද අවබෝධය ඇති වෙනවා කියන දේ. එදුත් මහත්තයට වුණාම ඒ ගැන පොඩ්ඩක් කියන්න. අරහත් ඵලය වුණාමද රූපයේ මේ පිළිමද අවබෝධ සම්පූර්ණයෙන්ම ඇති වෙන්නේ කියන කාරණාව ගැන පොඩ්ඩක් මහත්තය නැවතත් අරහත් මාර්ග සිතේදී ආහා ඔව් මේ මොකද කිසියම් තැනක කවදා හෝ අතීතයේදී ඒක මේ අනාගත ඵලයට සම්බන්ධ කළා කෙනෙකු කියනවා වගේ මට මතකයි. මම කතා කරන්නේ අවුරුදු ගානකට ඉස්සෙල්ලා. මගේ මතකයේ ප්‍රශ්නයක් දැන් නැහැ. ඒක මම හිතන්නේ ඔබතුමා කියපු විදිහට දැන් මට තේරෙනවා මේ අරහත් ඵලයත් එක්ක මාර්ග ඵලයත් එක්ක සම්බන්ධයි කියලා. හොඳයි. කෙසේ වෙතත් මම යොමු වෙන්නේ අපේ ලාල් මහත්මයාට. ලාල් මහත්මයා, මේ රූපේ විභූතේ නපුසත්තිපස්ස රූපේ ඉක්මයත්ම ස්පර්ශය නැති වෙනවා කියන්නේ දේ කරුණාවෙන් අපිට තව පොඩ්ඩක් පැහැදිලි කරගන්න උපකාර කරන්න. රූපය නැතිවෙත්ම ස්පර්ශය නැති වෙනවා. රූපය නැති වෙන්නේ කොහොමද? ස්පර්ශය ඒකකම නැති වෙන්නේ කොහොමද? අපි උටක් ගැඹුරෙන් හිතමින් ඒක තේරුම් ගමු. පෙරවන් සර්ණා දල්වත් මහත්මයා, ඇත්තටම මට මේක හිතුනාම දැන් රූපය කියන එකේ ප්‍රශ්නේ තියන්නේ අපිට දැන් බාහිර රූපයක් ගැන කතා කරනවට වැඩිය අපේ උපාදාය රූපය ගැන කතා කරනවා නම් හොඳයි කියන එකයි මෙතනවන්නේ. ඒක තමයි නැති වෙන්නේ කියන එකේ උපාදාය රූපේ තමයි නැති වෙන්නේ කියන එක අරහත් මාර්ග අවස්ථාවේදී කියන එකයි මගේ අදහස. ඉතින් ඒකටත් ඇත්තටම ඔය ස්පර්ශය හා සම්බන්ධ වෙනවා ඒක. ඉතින් ඒක රූපේ හරියාකාරව හඳුනාගත්තාම, හරියාකාරව දැනගත්තාම ඒ කියන්නේ අවිද්‍යාව දුර වෙනකොට මේ තමයි ඒක වෙන්නේ කියන එකයි මගේ අදහස. පෙරවන් සර්ණ. ඔව්, තිරුවන් සර්ණ ලාල් මහත්මයා, මේ කරුණාවෙන් මා කෙරෙහි අනුකම්පාවෙන්ම මේ කට්ටිය මට මේ කාරණා පිළිබඳ ටිකක් තේරුම් කර දෙන්න මම ඉතුරු කොටසට යන්නත් ඉස්සෙල්ලා. මොකද මට මේ රූපේ ඉක්ම යනවා කියන්නේ මොකද්ද? දැන් රූපේ ඉක්ම යනවා කියන්නේ මේ දැන් අපි මේ දැන් අපිට රූප කියලා අපි දැන් පෘථග්ජන මට්ටමින් අපිට රූප උන්ටරන් තියෙනවනේ. එතකොට හරි, රූපේ ඉක්ම යනවා කියන්නේ ඊට පසු මේ රූපයක් කියලා දෙයක් ප්‍රතිෂ්ඨාපණය වීමක්, රූපයක් කියලා දෙයක් ගැනීමක් සිදුවෙන්නේ නැති තැනක්නේ. එතකොට කියලා හිතනවා. එතකොට රූපයක් නැති තැනක ස්පර්ශයක් නැහැ කියන එක හරි, ඒක හිතාගන්න මට පුළුවන් වගේ. මොකද රූපයක් නැති තැන කියන්නේ මොකද්ද? රූපයක් නැත් රූපයක් ඉක්ම යනවා කියන්නේ දෙයක් මට එකක් පැහැදිලි කරගන්න ඕනේ තව ටිකක්. ඉස්සරහට යන ඉස්සෙල්ලා මේ මං නම් කන් නැතුව විවෘත කරන්න කිසියම් කෙනෙක් එක පැහැදිලි කර දෙන්න. චිත්‍ර මාත්මී ඔබතුමිට මෙන්නම් එනවා. තිරුවන් සරණයි දලොත් මාත්මයත් හැම දෙනාටම. ඇත්තටම රූපේ නැති වෙන්නේ නම් අපිට ස්පර්ශයක් නැති වෙන්න ඕනේ. එහෙම නැත්නම් ඒ මොකද ස්පර්ශය නැති වෙනවා කියන එක සලායතන නිරෝධයෙන් සිදුවන දෙයක් විදිහටයි දැනට තේරුම් අරගෙන තියෙන්නේ. ඒ ඇත්තටම නිරෝධය සාක්ෂාත් කරනවා කියලා කියන්නෙම එතන ස්පර්ශයක් සිදු නොවන අවස්ථාවක්. ඒ නිසාම ඒ නිරෝධය සාක්ෂාත් කිරීමත් එක්කම රූපය අභිභවා යනවා කියන එක දලවත මහත්තයා සිදුවෙනවා කියන ඒක තමයි දැනට තේරුම් අරගෙන තියෙන්නේ. ඊට වැඩිය මොන හරි විස්තර කරන්න ඕන නම් භාවනාව ගැන අපි කතා කරන්න ඕනේ. මොකද භාවනාවකින් කොහොමද ඒක සිද්ධ වෙන්නේ කියලා මම හිතන්නේ ඒ ගැන අපිට දිල්රුක් මහත්මයාගෙන් උනත් වැඩිපුර විස්තර දැනගන්න පුළුවන් වෙයි. තෙරුවන් සරණයි. හොඳයි, තෙරුවන් සරණයි චිත්‍රමාගමී. ඔබතුම බොහොම පිං. හොඳයි, මම එහෙනම් ගෞරවයෙන් එඩ්වඩ් මහත්මයාට යොමු වෙනවා. එඩ්වඩ් මහත්මයා අපිට මේ කාරණාව තවත් පැහැදිලි කර ගන්න ඕනේ. මේ මංගේ මේ සූත්‍ර දේශනාවේ ප්‍රශ්න තියෙන විදිහටම අහන්නම්. කුමන ආකාරයකින් පිළිපන්න උණු කෙනෙකුට රූපය නොවේද, රූපය නැති වේද? මං හිතන පාලින් කියන්නේ කතංස මේ තස විභෝති රූපං. මේක ඒ අහල තියෙන ප්‍රශ්නයක්. ඒ ප්‍රශ්නේම තමයි අපි දැන් මේ සිංහලෙන් අහන්න උත්සාහ ගන්නේ. මොන විදියට පිළිපන්න කෙනෙකුටද මේ රූපය නැති වෙන්නේ? මේ කාරණාව මම ගෞරවයෙන් එඩ්වඩ් මහත්මයාට යොමු වෙන්න. පස්සේ වන්සරයි දලුවත් මහත්මයා මේ බොහොම පිං හරි සොෆ්ට්වෙයාර් ඔබතුමා සහභාගී වීම පිළිබඳව අපිට ඒ කාලේ ධම්ම සෑහෙන උදව් කරපු කෙනෙක් ඔබතුමා දැනටත් ඔබතුමාට මේ බොහොම කාලයක් තිස්සේ නිදුක් නිරෝගී භාවය සිර ජීවනය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන ඔයිස් එක්කම අනිත් කටියට තේරුම් ගන්න මහත්මයා නිකන් මොකටම බොහොම පින් අවස්ථාව ලබා දුන්නට. මේ ඔතන රූපය කියන එක අපි කච්චනීය සූත්‍රයේ විදිහට මම මේ වෙනම කෝණයක් වෙනම කණ්ණාඩියක් වෙනම බලන්න පැත්තක් මේ දකින්න හදන්නේ මේකම හරි කියලා ගන්න එපා. වෙන දැන් අපි ඉන්න කෝණයට වැඩිය වෙන පැත්තකින් බලන්න කියලා මම ආරාධනා කරනවා. මේක හරිම කියලා ගන්නකොට මේක තවත් කණ්ණාඩියක් විතරයි. එතකොට දැන් අපි රූපය කියලා මේ තියෙන රූපේද අපි ගන්නෙ? අපි දන්නවා මේ තියෙන රූපය නෙවෙයි. එතකොට දැන් අපිට මනුස්සෙක් විදිහට පේන රූපය දෙවියෙකුට එක පේන්නේ නැහැ. ඔන්න වගේ අපි පිට යන්න පුළුවන් නේ. විත්‍යක් කියන එකක් අපිට පේන විත්‍යක් වෙන්නේ නැහැ නේ. භූතයෙකුට, පෙරේතයෙකුට, දෙවියෙකුට මේ වගේ මේ රූපය කියන එක බුදුරජාණන් වහන්සේ ඇත්තටම මේ රූපය කියන එක අපි අද රූපය කියලා ගන්න එකද කියන එක හොඳට පිළිපිනන දේශනාවක් තමයි අර රුප්පණය කියන එක. ඔකට අපි අර මේ කාලයේ හිටපු විශේෂම ගුරුවරයෙක් වෙන අපි කවුරුත් ගරු කරන කටකෝරු ජී ඥානানন্দ ස්වාමීන් වහන්සේ එතන මේ රූපය කියන එක රුප්පණය අර ට්‍රිගර් ඉංග්‍රීසි වචනේ රුප්පණය කියන එක රුප්පණය වෙනවා ට්‍රිගර් වෙනවා කියන එක වගේ තමයි. එතකොට එතනම අපිට තියෙන්නේ ඇත්තටම චලිතයක් නේ, ඉංගිතයක් තියෙන්නේ. ආනිංජ කියන එක ඔන්නෝයි පැත්තෙන් පොඩ්ඩක් හිතන්න බලන්න. මම මේ ලොකු පරාසයක් පටපර ඉක්මනට කියාගෙන යනවා. මේ ගැන මේ ප්‍රශ්න තියෙනවා නම් අපස්සට අහන්න. මම ලොකු පරාසයක් පොඩ්ඩ පොයින්ට් අවුට් කරගෙන යනවා. එන්න එහෙම හිතන්න. එතකොට අපි මේ ලෝකයේ තුල 31 තලයේ ඉන්න කට්ටියට මේ රුප්පණය කියන එක ට්‍රිගර් වී ඇත්තටම තියෙන්නේ මෙතන නිර්වාණයක්. ඒ කියන්නේ ආනන්තරික සමාධියක්, එහෙම නැත්නම් අකුප්පා චේතෝ විමුක්තියක ඉන්න අපි 31 තලයේ ඉන්න 31 තලයේ පවතින අපිට මේ රූපණය කියන එක තමයි ප්‍රශ්නේ. ඒ කියන්නේ ඒක අපිට එළියේ තියෙන රූපයක් වෝ මේ කර්ජකයක් වෙන්න පුළුවන් කාම ලෝකේ ඉන්න කට්ටියට, ඒ වගේම බ්‍රහ්ම ලෝකවල ඉන්න කට්ටියට ඒක මේ තේජෝ ධාතුවක් ආලෝකයක් වෙන්න පුළුවන්. රූපී කට්ටියට ඒක මනසට ඇති වෙන සිවිල්ලක් වෙන්න පුළුවන්. මොන ආකාරයෙන් ගත්තත් එපා කිව්වත් ඒ රුප්පණය කියන එක අර එපා කියන මම එතන ඉන්නවා එපා කියන විඥානේ. දැන් අපි ගමු හත්වෙනි ඥානෙදී එතකොට එයාට රුප්පණය කියන්නේ මොකක්ද කියලා අපි අර කතාවට කිව්වොත් දැන් අරූපී කියලා අපි කියනවා. අරූපී කියන්නේම මොකක්ද? උදාහරණයක් විදිහට අපි හත්ති නිධානය ආකින්චඤ්ඤායතනයේදී අපි කියනවා යාට අනුසයක් තියෙනවා කියලා. මොකක්ද ඒ අනුසය? අනුසය තමයි මේ රූපය එපා කියන එක. කිසිවක් නැත. කිසිවක් නැත කියනකොට එතකොට ඇර විඥානයක් නැහැ. විඥානයක් නැහැ. මේ රූප වේදනා සංඥා සංකාර විඥාන පහම එයාට නැහැ කියලා. නැහැ කියන එකෙම රූපණයක් යාර. නැහැ කියන එකම යාට හම්බ වෙලා. නැහැ කියන එකම යාට රූපණයක් වෙලා ට්‍රිගර් එකක් වෙලා. එතකොට අන්න ඒකයි කියන්නේ මේ අරූපී ඥානයක දැන් මෙහෙම හිතන්නකෝ වෙන විදිහකට තර්කයක් ගත්තොත් අරූපී කෙනෙක් නැවත උපදිනකොට එයාට එතන රූපයක් නැත්තම් ඒ අවස්ථාවේදී රූපයක් නැත්තම් අරූපී කෙනෙක් ඒකින් චුත වෙනකොට රූපයක් පහළ වෙන්න කිසිම හේතුවක් නැහැ. රූපය එයාට නැති වෙලා නම්. ඒ කියන්නේ රූපය යටපත් කිරීම විතරයි. ඒ කියන්නේ රූපණයන් ලෝකයේ තියෙන රූපණයන් යටපත් කිරීම විතරයි එයා කරලා තියෙන්නේ. අර ටික එහෙමම සබ්ඩියු වෙලා එහෙමම තියෙනවා. ඒක ඔබතුමාගේ ප්‍රශ්නයට උත්තරය තමයි රූපේ විපූතේන කියන්නේ මොකක්ද කියලා. රූපේ ඉක්මවා යෑම කියන්නේ මොකක්ද කියලා මෙන්න මේ දේ තේරුම් ගැනීම. මොකද්ද ලෝකයේ තුල ජීවත් වෙන්න නම් රූපණය අත්‍යවශ්‍යමයි. අපි රූපී වේවා අරූපී වේවා කාමයේ කාමලෝක වේවා මේ රූපණයකින් තමයි අපි සංසාරය යන්නේ. අපි ට්‍රිගර් වීමකින් තමයි සංසාරය යන්නේ. ලෝක රූප වේවා අරූප කාම වේවා රූප වේවා අරූපී වේවා මෙන්න මේ රූපණයම තමයි. ඒ රූපණය ඇති වෙන්න නම් කිම්මූල සූත්‍රයේ සූත්‍ර දේශනාවකින් හොඳට බලන්න සබ්බේ ධම්මා පස්ස මූලිකා කියනවා. මේ ස්පර්ශය ගැන කතා කරා, ස්පර්ශ නිරෝධය ගැන කතා කරා. අපි මේ රූපය කියන එක හොඳටම අවබෝධ කරගන්න. දැන් අපි අර රූපේ විභූතේන කිව්ව ගමන් අපේ ලොකු නම්්‍යතාවයක් තියෙනවා. මෙන්න මේ රූපය අපි තේරුම් ගත යුතුයි. එතකොට ඒ කියන්නේ වේදනාව සංඥා සංකාර විඥාන පස්සකට දාලා රූපේ තේරුම් ගත යුතුයි. බොහොම හොඳයි. මොකද අපිට ඒක රළුවෙන් මේ අර මතකද දැන්නේ උඩුකරණන් යටිකරණන් ගහන්න නේතුව තමන්ට තියෙන තමන් දැන් ඉන්න තත්ත්වය තේරුම් ගන්න. ඒ තත්ත්වෙම තේරුම් ගැනීමෙන් අනිත් ලෝකවල, ඒ කියන්නේ තමන්ට වැඩි ඉහළ ලෝකවල, දිව්‍ය ලෝකවල, භ්‍රම ලෝකවල, අරූපී භ්‍රම ලෝකවල තියෙන තත්ත්වය තේරුම් ගන්න පුළුවන් තමන් මෙන්න මේ තමන් ඉන්න මේ කාම ලෝකේ රළු ශරීරය තේරුම් ගත්තම. ඒකයි අපි කියන්නේ සතර සතිපට්ඨානෙ දියුණු කරන කෙනාට යන එක යන විදියට දැක්කනම් මේ මේ මේ ගච්ඡන්තෝවා ගච්ඡාමීති පජානාති අනෝය ධර්මයේ තේරුම් ගත්තනම් මොකද වෙන්නේ? අත්තිකායසුවා 50 සති පච්චුපට්ඨිතා හෝති කියලා අන්තිමට කියන්නේ මොකද්ද? අනිශ්චිතෝච විහෙර. මෙන්න මේ යන එක යන විදියට අපිට මට මේ දැනට පේනකොට මගේ මොඩ කමට ඇත්තටම ඒකේ තියෙන්නේ මොකක්ද? රූපය ඉක්වීමක් තියෙන. මේ යනවා කියන රූපණේ ඉක්වීමක් තියෙන. අන්න එතනයි ඔය රූපේ විභූතේන කියන්නේ ස්පර්ශ නිරෝධයක් ගැන කතා කරන්නේ, රූප නිරෝධයක් ගැන කතා කරන්නේ. ඒක නිසානේ සතර සතිපට්ඨානයේ ඉඳීම තුලින් මේ රූපේ නිරෝධය. අනෙක් විදියට කිව්වොත් මේ රූපය තේරුම් ගන්න නම් ඒකෙන් ඇති වෙන වේදනා, මොකද රූපය වෙනමම ගන්න එපා. රූපණයක් තියෙනවා නම් අනිවාර්යෙන් වේදනාවක්, ඒ ගැන තියෙන සංඥාවක් අපිට ඇති වෙලාමයි මේ ඒ ගැන අපි එකතු කරපු නිසාමයි, ඒ වගේම ඒ ගැන දැනගත්ත නිසාමයි. එතකොට රූපය දකින්නවා කියන්නේ රූපය විභූත වෙනවාම් කියන්නේ විඥානයේ ඉඳ, කියන්නේ වේදනාවෙන්දන් සංඥාවෙන්දන් සංකාරයෙන්දන් විඥානෙන්දන් ඔය ඔක්කොම සෙට් එකම නිරෝධ වෙලාමයි අපිට රූපේ නිරෝධය හෝ රූපේ විභූතේන රූපේ ඉක්මවායම රූපේ ඉක්මවෙවම නම් එයාට විඥානය ඉතුරු වෙලා තියෙන බෑ. විඥානයත් නිරෝධ වෙලාමයි, විඥානයත් ඉක්ම වෙලාමයි. මං හිතන්නේ මම සෑහෙන වේගෙන් ලොකු පරාසයක් කව කරන්න උත්සාහ කරා දලුවත් සමත්නය. මේ සමා වෙන්න මගේ වැරදි ඇති, අපි විද්‍යත් මණ්ඩලයට යමු මගේ වැරදි හදලා මේ මටත් තවත් ධර්මය කියලා දෙන්න කියලා තෙරුවන් සරණයි දලුවත් මම. තෙරුවන් සරණයි එඩ්වඩ් මහත්මයා. ඉතාමත්ම වටිනා කාරණා ගුණාවක් ඔබතුමා කිව්වා වගේ අපිට ඉක්මනින් කියලා දෙන්න උත්සාහ කරනවා. එහෙනම් අපි ඒ තුල දැන්දෙමු. අපිට වෙලාවක් තියෙනවා. අපි අද පරමාර්ථය තියෙන්නේ මේ හැමතැනම ධර්ම හැමතැනම කතා කරනවානේ මේ දවස්වල ඉවත් බව නැතුව. ඒ කතා කිරීම තුළ මේ අපි ඉතුරුලන්න කීප දෙනා මේක මේ හිතටම සම්බන්ධ කරගෙන තමාතුලින්ම කිසියම් දැක්මක් ඇති කරගන්න කරන ටිකක් විනිවිද යන සාකච්ඡා බෝඩ් පත් කරගන්න උත්සාහ කරමු. ඔබතුමා මතක තියපු කාරණා ඔස්සේ මම කුමාර මහත්මයාට ආශිර්වාද යොමු වෙනනම් සමාවෙන මම නිසංක මහත්මයා ඔබතුමාට යොමු වෙන්නේ නැහැ. මේ ඉතමතම මේ මම දන්න කාලේ අතීතින සම්බන්ධ වෙන අපේ පරවන කල්යන මිත්‍රයා නමුත් වැඩිපුරම මේ සම්බන්ධ වෙන්නේ නැති හින්දා කතා බහෙන් විසෙන්ට සම්බන්ධ වෙන කෙනෙක් නිසා නමුත් ඔබතුමාට අවස්ථාව තියෙනවා මොන ලාක ඉදිරිපත් වෙනවද මම මේ පස්සේ ඔබතුමාට යමු වෙනනම් නිසංගමත්වයක් විශේෂයටත් ඔබතුමාට ඉන්නතුරු කුමාර මහත්මයා එකතු වෙන්න දැන් එතකොට අපේ මේ එඩ්වඩ් මහත්මයා අපිට වතක් කරපු කාරණාව ගැන මම පොඩ්ඩක් පොඩ්ඩක් අහගන්නම් මේ පතාගතයන් වහන්සේ රූපය හඳුන්වා තියෙන්නේ රූපය කියන වචනේ විශ්ස කර තියෙන්නේ රූපපතිති කෝබික්කවේ තස්මා රූපන්ති වච්චති කියලා ඒ කාරණාවනේ ඔබතුමා අපිට මතක් කළේ රූපණේ වෙන බැවින් රූපේ නම් වෙනවයි කියලා. එතකොට මේ ඒ වගේම මේ රූපපති කියන ඒ තථාගතයන් වහන්සේ දේශනා කරපු දේ තවදුරටත් විස්තර වෙලා තියෙනවානේ අර කුප්පති ගටි යති පිළියති කියලා. අන්න ඒ අනුව මේ රූපණේ කියන්නේ ඔබතුමා කොහොමද තේරුම් කරගෙන තියෙන්නේ කියන කාරණා මම යොමු වෙන නිසංක මහත්මයා ඔබතුමාට මේ රූපය කියන කේදේ හඳුනා ගන්න කොහොමද මේ උප්පති ගට්ටි යටි පිළියෙටි කියන වචන වලින් පැහැදිලි කර දෙන විදිහට අපි රූපේ තේරුම් ගන්න. නිසංක මහත්මයා ඔබතුමාට පුළුවන් දෙක තුනේ තේරුම් ගන්න දලොත්මාත්‍ය ඒ මං හිතන්නේ මට ඒ තරම් විස්තර කරන්න දැනුමක් නැහැ ඒව ගැන මම අහගෙන ඉන්නම් සර්වසන්නයි ඔව් සර්වසන්නයි නිසා වාත් එක්කම නැහැ ඒක තමයි මේ අපි ඕ රූපය ගැන දැනගත් නිමතුලිමු අපිට මේ අපි බලාපොරොත්තු වෙන ඉලක්කයට කිච්චු වෙන බව දැනත මහත්මයා මේ මතක් කර දුන්නා ඉස්සෙල්ලා ඒ නිසා මේ අපි ඉගෙන ටිකක් නතර වෙලා කතා කිරීමක් සිද්ධ වෙන්නේ දැන්. ඉතින් කුමාර මහත්මයා ඔබතුමාට පුළුවන් එකතු වෙන්න රුප්පති රුප්පණේ ගැන ඔබතුමා මහත්මයා පැහැදිලි කරලා ඔබතුමා කොහොමද මේ අර මම මේ සඳහන් කරපු පැහැදිලි කිරීමත් සම්බන්ධ කරගෙන ඒක පැහැදිලි කරගන්න තවදුරටත්. තිරුවන් සරණයි තලොත් මහත්මයා සියදනටම තිරුවන් සරණයි. ඔය රූපය ගැන පිටත් මහත්මයා ගොඩක් විස්තර කළා. එතෙන්දී දැන් රූපණය කියන එක ඇත්තටම කත්තිනිය සූත්‍රයේ විදිහට මට මතක විදිහට ඒක මේ රූපය හැමදෙස්සම වෙනස් වෙන උස්නේන් සීතයෙන් ඒ වගේ දෙක දෙවලින් වෙනස් වෙන හේතු පෙන්නවා. එතකොට දැන් දළුවත් මාත්‍ය අහපු විදිහට අර මේ රූපණය කියන එක මේ අර කිපෙන ගැටෙන පෙළෙන ස්වභාවය යන අර්ථයෙන් එතන මේ මං හිතන්නේ මේ රූපණය කියලා හඳුන්වන්නේ. ඉතින් ඇත්තටම රූපය කියන එක අපි මෙහෙම කිව්වොත් අපි දකින්නේ මූලික වශයෙන් සතර මහා ධාතු විදිහට එහෙම නැත්නම් සතර මහා ධාතු විදිහට එතකොට පඨවි ආපෝ තේජෝ වායු කියලා ගත්තාම එතකොට ඔක මේ පඨවි කියන්නේ අපි ඇත්තම ගත්තොත් තද ගතිය විතරයි. එතකොට ආපෝ කියන්නේ ආබන්ධන ගතිය නෙවෙන්න වැගිරෙන ගතිය. තේජෝ කියන්නේ ඒකේ උෂ්ණත්වය රස්නේ සීතල එහෙම නැත්නම් එතකොට වායු කියන්නේ එතකොට පිම්බෙන හැකිරෙන ගතිය කියලා ගත්තොත් මේ ගති ස්වභාව ටික කියලා රූපය කියලා හඳුන්වනවාම මේකදී එතකොට පඨවි කියලා පදගතිය කියලා විතරක් ගත්තොත් ඇත්තනම මෙතන මේ රූපය වුණාම එතකොට රූප කලාපයක් ගැන අපි කතා කරනවා. පඨවි ආපෝ තේජෝ ආයෝ වර්ණ ගන්ධ රස පෝජා කියන මේ අට එකතුව. එතකොට මේ රූප කලාප කීපයක එකතුව එතකොට රූප සමූහයක එකතුවක්. එතකොට ඒකේ එකතුවක් විදිහට රූප ශරීරයක් විදිහට අපි දකින දෙයක් රූපයක් විදිහට ඒකට මේ කොට ඒ වගේම අපි කතා කරනවා මේ රූපයක තියෙන ආශය කියන්නේ චිත්තක්ෂණ 17ක් වගේ කාලයක් කියලා. ඒකට ඔතන මේ එතකොට අපිට දැන් ඔතනේ නාමය කියන එක අපි ගත්තොත් එහෙනම් නාමය කියන එක අරූපී ධර්මයක් දැන් රූපේ කියන එක පේන්න තියෙන දෙයක් නේද? එතකොට අපි බලනකොට චිත්තක්ෂණ 17ක් න රූපේ කියන අපිට කොහොමද පේන්නේ කියලා. ඇත්තටම ඉතින් ඔතන ලොකු ක්‍රියාකාරකත්වන ඔතන තමයි මට නම් ඇත්තටම හිතෙන්නේ රූපණය කියන එක හරියටම තේරුම් ගන්නවා නම් ඔය රූපණේ රූපේ තියෙන ඔය රූපය පවතින කාලයත් එක්ක චිත්තක්ෂණ 17 කියන්නේ ඕක මොකක්ද කියලා හරියටම තේරුම් ගත්තොත් රූප කලාපයක් පවතින්නේ කොහොමද, ඊට පස්සේ රූප සම්තුලිතයක් පවතින්නේ කොහොමද කියලා ඔතෙන්දී අපිට උංගක් කියලා අපිට තේරුම් ගන්න පුළුවන් වෙයි රූපණේ කියන එක හරියටම කොහොමද කියන එක. ඒ වගේම මම හිතන්නේ ජයන්ත මහත්තයා උංගක් අපිට පුළුවන් වෙයි ජයන්ත මහත්තයා උංගක් විස්තරය ගැන විස්තර දැනගන්න. දැනට ඉතින් ඒක තමයි මට කියන්න තියෙන්නේ. ඊට පස්සේ නැති උදේට අපේ ස්වස්තනයි කුමාර මහත්මයා වොම්පින් හොඳයි. අපි කුමාර මහත්මයා මතක කර දීපු බොහොම වැදගත් කාරණාවන් සියල්ලම අපේ මේ අපේ එඩ්වඩ් මහත්මයා රදීපු පාරෝස්සේ අපි දැන් ටිකට යන්නේ. ජයන්ත මහත්මයා ඔබතුමාට මම යොමු වෙනනම් මේ රුප්පණේ ගැනම චුට්ටක් කතා කරලා අපි ඒතුරු කොටසකට යමු. රුප්පණේ ගැන දැන් මේ කියපු දීපු කාරණායි අපේ කුමාර මහත්මයා අපිට මේ කලාප සම්බන්ධ කරලා තියෙපු කියපු නිසා ඒ ප්‍රමත අපිට පොඩ්ඩක් තව පැහැදිලි කර දෙන්න ජයන්ත මහත්මයා. මේ දැන් කුප්පටි ගැටියෙදි පිළියෙදි කියනකොට ඒ වෙනකොට අපි දන්නවා මේ දැන් සීත උෂ්ණ ආදීන් පෙළෙන ස්වරූපය මේ වාත වාතින් සෙම ආදීන් මේ කිපෙන ස්වරූපය ඒවා සම්බන්ධ ලක්ෂණ හැකින්නේ අපිට මේ රූපය හඳුන්වා දෙලා තියෙන්නේ. එතකොට මේ අර අපි මේ උදාහරණයක් එකතැනක මම දැකලා තියෙනවා අර ඉටිව ඉටි ඉටි ගත්තොත් නම් එහම ඉටි දියාරු බවට පත් වෙනවනේ. මේ ඉටි දියාරු බවට පත්වීම උෂ්ණත්වය වෙනස් වෙනකොට මේ ඉටිවලම තවත් තත්වයක් හැටියට කෙනෙකු හැඳින්වීම හරිද වැරදිද? එහෙම නැත්නම් ඒක මේ ඉටි දියාරු බවට පැමිණීම ඉටිවල මේ රුප්පණේ ප්‍රතිඵලයක්ද? ඒකකොට මේ ඉටි කියන්නේ රූපයක්. ඉටිවල තියෙන රුප්පණේ ලක්ෂණේ රුප්පණේ ප්‍රතිඵලයක් හැටියට තමයි මේ ඉටි දියාරු බවට පත් වෙන්නේ. එහෙම නැතු මේ ඉටි දියාරු කියන්නේ ඉටි දියාරු වීම කියන දියාරු බව කියන්නේ ඉටිවල තවත් අවස්ථාවක් නොවේ කියන කාරණාව වගේ. ඉතින් ඒ කාරණාවත් එකතු කරගෙන ජයන්ත මහත්තයා අපිට මේ රුප්පණේ ගැටියෙති පිළියෙති කියන එකට රුප්පණේ සම්බන්ධ කරලා රූපය ගැන තව පොඩ්ඩක් පැහැදිලි කිරීමක් කරන්න. ඉන් අනතුරුව මම මේ ජයන්ත මහත්තයා පුළුවන් ආරම්භය ලබා දෙන්න ඉදොත් මහත්තයාට යොමු වෙනනම් ඊගා ප්‍රශ්نين මේ ඊගා ප්‍රශ්නේ මම අහගන්න කැමතියි. දැන් මම ඉස්සෙල්ලාම ප්‍රශ්නේ යොමු කරේ මේ ඉදොත් මහත්තයාට රූපේ මොන ආකාරයකටද මේ රූපය ඇති වෙන්නේ කියලානේ. කතංශ මේතස් විවිධ රූපම් කියන එක. ඒකදී මේ සූත්‍ර දේශනාවල සඳහන් වෙන්නේ අර අපි ඔගල කවුරුද දන්නවද? නසඤ්ඤ සංඤීන විසඤ්ඤ සංඤී නොපි අසඤ්ඤීන විභූති සංඤී ඒ වංශ මේතංශ විභූති රූපං සංඥා නිදානනේ උපඤ්ඤ සංඥා කියලා සංඥාවට සම්බන්ධ කරලානේ මේ මේ පැහැදිලි කරන්නේ රූපේ ඇති රූපේ ඇති නොවන තත්ත්වේ. එතකොට මේ ඒ කාරණාව පිළිබඳව අපි ගැඹුරින් කතා කරමු. ඉස්ලාම් ජයන්ත මහත්තයා මෙන්නම් මුල කොටස රූපණ ගැන කතා කරනවා. මේ ඊට පස්සේ එඩ්වඩ් මහත්තයාට ආරම්භයක් ලබා දෙන්න මේ මේ සංඥාවට සම්බන්ධ කරලා හොඳයි. තෙරුවන් සරණයි. ඇත්තටම මේ ධර්මයේ රූපය ගැන කියන ආකාර ගොඩාක් තියෙනවා. දැන් ඔය අවසානයේ කියපු ආකාරය ගත්තාම අපි දන්නවා මේ කාම භූමි, රූප භූමි, අරූප භූමි කියලා භූමි වශයෙන් බෙදීමක් තියෙනවා. ඒ බෙදලා තියෙනකොට ඒ තැන්වලදී අපි රූපය කතා කරන විදිහක් තියෙනවා. ඒ කියන්නේ අපි දන්නවා සාමාන්‍ය කාම භවයේ ඉක්මවා රූප භවයට යන පුද්ගලයෙකුට ඒ අනුව රූපී ධ්‍යානයක්. ඒ කියන්නේ යාගේ කර්මස්ථානයේ වෙන්නේ රූපේ ඇසුරු කරගෙන කරන කර්මස්ථානයකින් තමයි එතනට ඒ භවයේ ප්‍රතිසන්දියක් ගන්න හේතු සාධක ඇති වෙන්නේ. ඊළඟට අරූපී කිව්වහම එතකොට එතන රූපේ ඉක්මවීමක් තියෙනවා ලෞකික වශයෙන්. ඒ රූපේ ඉක්මවලා කරන භාවනාවක් නිසා තමයි ඒ අරූපී තත්ත්වයන් නැති වෙන්නේ. එතකොට ඒ ඔය සාමාන්‍යයෙන් අපි ගත්තාම රූපේ කියන එකේදී භව වශයෙන් ගන්නකොට සඳහන් කරන තැන. ඊළඟට අනිත් තැන තමයි මේකේ අපි කතා කරන ස්කන්ධ පංචකය ගත්තාම රූපස්කන්ධේ. එහෙම නැත්නම් අපි උපාදානස්කන්ධ ගත්තාම රූප උපාදානස්කන්ධේ. එතනත් රූප කියන වචනේ තියෙනවා. ඊළඟට තවත් රූප කියලා තියෙනවා ඇසෙන් රූපයක් දැක කියනකොට අන්න එතන කතා කරන්නේ තවත් රූපයක් ගැන. එතන වර්ණ රූපය ගැන. හරි. ඒ වගේම බුදුරජාණන් වහන්සේ තව තැනක දේශනා කරලා තියෙනවා රූපං ජීවති මච්ඡානං නාම ගොත්තං නජීවති කියලා. එතකොට එතන කතා කරලා තියෙන්නේ වෙනස් රූපයක් ගැන. ඒ තමයි මේ තමන්ගේ කය කියන රූපය ගැන. ඉතින් ඒක නිසා මේ බුදුදහම තුළ රූපය කියන එක විකාශනය වන පරාසය බොහෝම පළක්. ඒක නිසා අපි එක තැනකින් අරන් මේ දේ හරියටම හරි කියලා කියන්න බැරි කමක් තියෙනවා. ඒකයි ඇත්තටම මේ ත්‍රිපිටකය පිටක තුනම පරිහරණය නොකර යම් යම් තැන්වලින් යම් යම් සූත්‍රවලින් කොටස් අරගෙන අපි විග්‍රහයක් කරන්න ගියාම අපි අතරමං වෙනවා. උදාහරණයක් හැටියට රූපණේ වීමමයි රූපේ කියලා කවුරු හරි කිව්වොත් ඒක අපිට හොයලා බලන්න වෙනවා. එහෙමනම් බුදුරජාණන් වහන්සේ කොහොමද කිව්වේ රූපං ජීවති මච්ඡාන. රූපං කියන්නේ රූපණේ වීම නම් එතනදී අපිට ගන්න රූපණේ වීම දිරනවා කියලා. එහෙම ගන්න බෑනේ. ඒ නිසා මේකේ බොහෝ ප්‍රදේශයක් ආවරණය කරලා අපිට ඒ පරයයන් බුදුරජාණන් වහන්සේ මොකද්ද කියලා තියෙන එක ගන්න වෙනවා. ඉතින් දැන් මෙතනදී මූලික තැනට අපි ආපහු ගියොත් එහෙම මෙතන කියනවා මම ඇත්තටම අර කජ්ජනීය සූත්‍රය මතක් කරපින්ද මම පොඩ්ඩක් ඇත්තට මේක පොඩ්ඩක් බැලුවා. එතකොට එතන ආනවා කිංච බික්කවේ රූපං වදේත. ඇයි කොහොමද මේ රූපය කියලා කියන්නේ කෙසේද කියලා. එතකොට කියන රූපපතිතිකෝ බික්කවේ තස්මා රූපත්ති උච්ච. එතකොට කියනවා මේ රූපණය වෙන නිසා ඒකට රූපය කියනවා කියලා කියලා. හැබැයි එතනින් නවත්තන්න හොඳ නැහැ. මේ ධර්ම දේශන අපි අධ්‍යයනය කරනකොට ඡේදයක මැදකින් නැවතුත් අපිට වෙන වෙන තේරුම් ගන්න ඇති වෙන්න ඉඩ තියෙනවා. ඒතර මෙතන කියනවා කේන රූපපති. කොමකින්ද රූපණය වෙන්නේ? හරි? සීතේන පිරූපපති. සීතල නිසා රූපණය වෙනවා. හරි? උන්හේන පිරූපපති. උෂ්ණත්වය නිසාද රූපණය වෙනවා. ඊට පස්සේ පිපාසාය පිරූපපති. මොකද පිපාසාය කියන්නේ වතුර තිබහ නිසා. පිපාසයෙන් නිසාත් මේක වෙනස් වෙනවා. එතකොට බලන්න ඊට පස්සේ කියනවා දංශ මකස වාතාතප සිවින්සප සම්පස්සේන පිරූපපති. මේ මැසි මදුරු සර්පයන්ගේ ස්පර්ශීනොත් මේක වෙනස් වෙනවා. අන්න එතකොට කියනවා රූපපතිතිකෝ බික්කවේ තස්මා රූපද්දී උච්චති කියලා. ඒ කියන්නේ මේ තියෙන දෙයක් කියන්නේ ප්‍රකට වෙන දෙයක් තමයි මේ රූපණේ වෙන්නේ. රූපණේ වෙන වෙනස් වෙන්න නම් යමක් තියෙන්නේ කයි හැම දෙයකම අපි දන්නවා සංස්කාර ධර්මය ගත්තොත් ඒ සංකතයක ලක්ෂණයක් තමයි ඇතිවීමක් තියෙනවා නැතිවීමක් තියෙනවා. උපාදෝ පඤ්ඤායති වයෝ පඤ්ඤායති තිතස්ස අඤ්ඤතත්තම් පඤ්ඤායති. ওই තිතස්ස අඤ්ඤතත්තම් පඤ්ඤායති කියන එක තමයි රූපති කියන්නේ. එතන වෙනස් වීමක් තියෙනවා. හරි. එතකොට ඒක බොහොම කෙටි කාලයක් ඇතුළත ඒ කරපු විග්‍රහයක්. ඒ කියන්නේ යම් කිසි රූපයක් ඉපදිලා ඒකේ නැති වෙනකම් ඒ තියෙන ඉතුරු කාලය තුළ වෙනස් වෙනවා කියන එක. දැන් අපි මනුස්ස ශරීරයක් ගත්තොත් අපිට බාහිරව පේන දෙයක් තමයි දැන් සීතේන පුළු. සීතල නිසා ශරීරය වෙනස් වෙනවා. උෂ්ණේ නිසා වෙනස් වෙනවා. ඒක අපිට හොඳට තේරෙන දේවල්. උෂ්ණේසා ශරීරේ වෙනස් වෙනවා. දැන් අවුපි ගොඩාක් වැඩ කරන මිනිස්සුව බැලුවහම එහෙම ඒගොල්ලන් ඉක්මනින්ම ශරීරේ දුර්වල වෙනවා. මේ ඒක නිසා ඒක ශරීරයට බලපානවා. අධික තාපයේ යටතේ වැඩ කරනකොට ශරීරයේ බලපාලා ඒගොල්ලන් ඉක්මනින්ම වයසට ගිය ගතියක් පෙන්වු කරනවා. ඉතින් ඒ වගේ දීර්ඝ පරාසයක් තුන අපිට ඒ රූපණේ වෙන එක කියන්න පුළුවන්. නමුත් අර කෙටි පරාසයකින් කුමාර මහත්තයා කිව්වා වගේ මේක සන්තති වශයෙන් පවතින රූපයක් තමයි මේ අපේ ශරීරය කියලා කියන්නේ. සන්තති වශයෙන් පවතින රූපයක් ඒකෙත් මේ ෂණ වශයෙන් වෙනස් වීමකුත් තියෙනවා. ඉතින් ඔය වගේ ලොකු පරාසයක් තුර තමයි අපිට මේ රූපය ගැනත් ඒ වගේම රූපණේ වීම ගැනත් කතා කරන්න පුළුවන්. ඒක නිසා කිසිම කන්ක්ලූෂන් එකකට නැත්තම් නියත වශයෙන්ම තීරණයකට එන්න හොඳ නැහැ. එක තැනකින් විතරක් දෙයක් අරගෙන තීරණයකට එන්න ඕනේ. දැන් උදාහරණයක් ඇරෙයි දැන් කාමච්ඡන්දය ඇති වෙන්න හේතුව මොකද්ද කියලා කිව්වේ මේ දේශනාව ඇතුළත කිව්වද එකට වඩා වෙනත් තැනකද බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කාමච්ඡන්දයට මොකද හේතු වෙන්නේ? සුබ නිමිත්තයි ආවෙනස මානසිකාට. එතකොට අපිට දැන් මේ සූත්‍රයේ තියෙන එකමයි කාමච්ඡන්දයට හේතු වෙන්නේ කියලා කියන්න බෑ. ඒකට ලොකු හැම පැත්තෙම ලොකු වෙන වෙන ගොඩාක් කරුණු පෙන්වලා තියෙනවා මේ ධර්මයේ තුල එක දෙයක් ඇති වෙන. ඒකෙන්ද එකම හේතුවක් නිසා එක ධර්මයක් ඇති වෙනව නෙවෙයි, නොඑක් හේතුන් නිසා නොඑක් ධර්ම ඇති වෙනවා. ඉතින් ඒක නිසා මේකේ බොහෝ ප්‍රදේශයක් තියෙන බව තේරුම් අරගෙන ඉදිරියට සාකච්ඡාව ගෙනියමු. හොඳයි, තිරුවන් සරණයි දරුවත් මහත්තයා. තිරුවන් සරණයි ලාල් මහත්තයා, ඔබතුමාට ප්‍රශ්නයක් තියෙනවා. තිරුවන් සරණයි බොම්පින් දරුවත් මහත්තයා, තිරුවන් සරණයි ජයන්ත මහත්මයා. මට ඔය ජයන්ත මහත්මයා කිව්වා මේක එහෙම තේරුම් අරගෙන ලොකු පරසයක් තියෙනවා කියලා තේරුම් අරගෙන ඉදිරියට යන්න කියලා. හැබැයි මට ඒකේ තව පොඩි තේරුම් ගැනීමක් අවශ්‍ය වෙනවා. ඇත්තටම මේ කජ්ජනීය සූත්‍රයේම පළවෙනි ඡේදය ගත්තොත් එහෙම ඒකේ කතා කරන්නේ පංච උපාදානස්කන්ධය ගැනයි. එතකොට මේක මේ අතීතයේ යම් සිදුවීමක් ගැනයි නේද? ඒක තව පොඩ්ඩක් විස්තර කරන්න පුළුවන්ද කියලා පුළුවන්කමක් තියෙනවා නම්. හොඳයි. තෙන්දී මෙතන මුලින්ම පටන් ගන්නේ ඉන්න පොඩ්ඩක් මාතේ ටික බලන්න. මේකද කියන්නේ දෙව සිංහල පැත්තත් පොඩ්ඩ බලන්න. මෙතනදී මූලිකවම කියන්නේ කජ්ජමී සූත්‍රය පටන් ගන්නකොට කියන අනේකා ප්‍රකාර පූර්ව නිවාසයේ නුවණින් මෙනෙහි කරන යම් සමන කෙනෙක් හෝ බ්‍රාහ්මණ කෙනෙක් හෝ අනුස්මරණය කෙරෙද්ද ඒ හැම පංච උපාදානස්කන්ධයන් අනුස්මරණය කෙරෙති. තුලුන් නතුරින් අන්‍යතරෙක් හෝ අනුස්මරණය කර. එතනදී කොහොමද කියන්නේ? ඒ වගේ ඒ කියන්නේ මේ පංච උපාදානස්කන්ධයන් කෙරෙහි තමයි යම් කිසි කෙනෙක් අතීතයේ දෙයක් ගැන මතක් කරනවා නම් පූර්ව නිවාසයේ කලින් භවයක යම් කිසි විදිහක් මතක් කරනවා නම් මොකද්ද මතක් කරන්න පුළන්නේ? අනිවාර්යයෙන්ම එතන තිබිච්ච එක්ක රූපස්කන්ධය. එහෙම නැත්නම් වේදනාස්කන්ධය, සංඥාස්කන්ධය, සංස්කාරස්කන්ධය, විඥානස්කන්ධය තමයි එතෙන්දී ඒ අතරින් එකක් තමයි මතක් කරන්නේ කියන එක තමයි මෙතන කියන්නේ. ඊට පස්සේ මෙහෙත්නම් කියන මහණෙනි අතීත කාලයේ මෙබඳ රූප ඇතියෙම් වී මට මෙන්න මේ වගේ රූපයක් තිබුණායි කියලා සිහි කරනවා. එතකොට එතෙන්දී රූපස්කන්ධයම සිහි කරනවා කියලා කියනවා. අතීත කාලයේදී මෙබඳු වේදනා තිබුණායි කියලා සිහි කරනකොට ඒ වේදනාස්කන්ධයම තමයි සිහි කරන්නේ. මොකද අපි දැන් ස්කන්ධය කියන වචනේ තේරුම අර්ථ විග්‍රහය තමයි 11 ආකාරයකින් අපිට යම් දෙයක් හමු වෙනවද? ඒ දේවල් තමයි ස්කන්ධ කියලා කියන්නේ. ඒ කියන්නේ අතීත අනාගත පච්චුප්පන්න අජ්ජත්තික බාහිර ඕලාරික සුකම හීන ප්‍රනීත දුර ළඟ කියන ඒ 11 ආකාරයෙන් යම් දෙයක් හම්බ වෙනවා නම් ඒවට තමයි ස්කන්ධ කියලා කියන්නේ. එහෙමනම් අතීත රූපේ එයා බලනවා නම් පූර්ව නිවාසයෙන් එයාට හම්බෙන්නේ රූපස්කන්ධයම. අන්න ඒ විදිහට තමයි එතන පෙන්වලා තියෙන්නේ කියන එකයි මේ තේරුනේ. තවත් මොනවද ප්‍රශ්නයක් තියෙනවා නම් අපි කතා කරමු. තිරුවන් සරණයි. හොඳයි, තිරුවන් සරණයි. අපි නැවතත් මම යොමු වෙනනම් එඩ්වඩ් මහත්මයාට මේ අවසාන විනාඩි 45 කතාවක් කොලි තියෙන්නේ. අපි මේ ඒසු ටික කතා කරමු. මම අද මේ එඩ්වඩ් මහත්මයා මුලින් හිටියේ නැහැ. මම සාකච්ඡා පටන් ගන්න අවස්ථාවේදී මතක් කළා මේ එක ගාථාවක්. නාහන් වික්‍රේ ලෝකේන විවාදාමි ලෝකෝච කෝ වික්‍රේ මය විවාදති න වික්‍රේ ධම්මවාදී කේන චි ලෝකස්මින් විවාදති කියලා. මේ මහණෙනි, මම ලෝකයේ ආසමඟ විවාද නොකරමි. ලෝකයේ අහුකලි මා සමඟ විවාද කරේ. මහණෙනි, ධර්මවාදීෙක් ලෝක කිසියෙක් සමඟ විවාද නොකරේ කියලා. මේ අද කාලේ අපිට තේනවා විවාද, තර්ක විතර්ක, හිතනක් කර ගැනීම, හැලහැප්පීම් හරියට තියෙනවා. ඒ කාලේ අපිව ධර්මයේ පටන් ගන්න කාලේ මේ බොහෝ ධර්ම මාධ්‍ය නම් ටිකාලු පටන් ගන්නකොට මේ අපි බොහෝ දේවල් කරමින් හිත චංචල කරගෙන හිත දුකට වේදනාවට කඩහස්සලට පත් කරගෙන හිටු ඉන්නකොට මේ ධර්මයේ කටයුතු කිරීම හරි මේ හිතට සහනයක් සැහැල්ලුවක් ගෙන දුන්නා අපිට. ඉතින් ඒ අනුව අපි ඒක කරගෙන හිටියා. දැන් සමහරවිට අපේ තියෙන පෘථග්ජන භාවයේ හින්දා වෙන්න ඕනේ මේ ධර්මයේ හැසිරෙන නොහැසිරි ඉන්නකොට තියෙනවා සමහරවිට ඊට වැඩි සහනයක් කියලා හිතෙනවා. මොකද ඒ තරමට මේ වාද විවාද තර්ක විතර්ක හරි ගොඩක් මේ ධර්මයේ තුලම දැන් ඇති වෙලා තියෙන බව පේන්න තියෙන නිසා. ඉතින් ඒ හින්දා අපි මේ තමයි මේ එකතුලයි අපි කීප දෙනා මේ බලන්නේ මේ මොකද මේ වෙන්නේ කියලා. මේක අපි තුල හිත තුල කොහොමද වෙන්නේ කියලා. ඒවස්සේ බලාගෙන යනකොට තමයි මේ මේ පරිදේව ශෝක මච්චරිය වගේ දේවල් වලට හේතු හැටියට තමයි මේ මේ එතු වෙන මේ කලා විවාද තත්වයන් ඒවට හේතු හැටියට මේ ප්‍රිය වස්තුන් තමයි මේකට මේ හේතුව ප්‍රිය වස්තු නැතිවීම සමග මේ මච්චරිය වගේ දේවල් ඇති වෙනවා කියලා අපි ධර්ම මච්චරිය ලාභ මච්චරිය වගේන කතා කළා ඊගවට මේ මච්චරිය හේතු හැටියට අපි දැනගත්ත මේ කාමච්ඡන්දය මේ සෝරි ප්‍රිය වස්තුන් හේතු හැටියට කාමච්ඡන්දය බොහොම නිදන් වෙනවා කියලා කාමච්ඡන්දයට මේ සාතාසේතු වේදනාවන් හේතු වෙනවා ඈ ඒ සාතාසේතු වේදනාවන් වලට නම් මේ ස්පර්ශය තමයි හේතු වෙන්නේ කියලා ඒ ඔස්සේ කතා කරලා තමයි අපි මේ නාමංච රූපංච පටිච්ච සබ්බෝ ගැන කතා කරලා මේ රූපය ගැන ඉගෙන ගත්තේ එහෙමනම් මේ රූපය නැති වෙච්ච තැන තමයි මේ ස්පර්ශය නැති වෙන්නේ කියලා අපි දැනගත්තා එහෙමනම් මොන විදිහකට මේ රූපේ නැති වෙන්නේ කියන ප්‍රශ්නේ තමයි දැන් අපි ඇවිල්ලා ඉන්නේ අපි දැන් තමයි කිව් දෙට මම බොහොම එකඟ වෙනවා බොහෝ දේවල් සංගල පිළිපිට කියලා තියෙන නිසා පලාසයක් අවශ්‍ය වෙනවා මේ ඒ එහෙමමයි මේ කාරණාවයි අපි මේ මේ මේ මේ සීල් දේවල් මම උගහ ගත්තේ කොහෙන්ද කියලා මම නම මුලින්ද නොකියුවට කටි කවුරුද දන්නවා සූත්‍ර නිපාතේ කලහ විවාද කියන සූත්‍රයෙන් ඒ සූත්‍රේ පුරාම තියෙන කලහ විවාදයක් හටගන්නේ කුමක් පදනම් කරගෙනද කියන කාරණාව ඉතින් ඒ ඔස්සේ තමයි මේ යන්නේ ඉතින් අපිට මේ එක සූත්‍ර දේශනාවකින් අරගෙන ඒ ඔස්සේ ගැඹුරට බහින්නත් පුළුවන් අර විකසිත වෙලා යනවාට අමතරව එහෙනම් අපි මේ කොස්සේ දැන් බලමු මේක මෙතෙන්දි පැහැදිලි කරන්නේ මේ ක්‍රමේ තමයි අර න සංඤීන විසංඤීන කියලා මම කලින් කිව්වා සාතාව ඔස්සේ සංඥාව සම්බන්ධ කරනවා ගෞරවයෙන් ආර්දනා කරනවා ඉද්දුත් මහත්තයාට මේ ඔස්සේ අපි පොඩ්ඩක් තව ටිකක් ගැඹුරට මේ අලවන් ගුපාල ගහන්න අපිට ඒ යටට බහින්න මම අලවන් ගුපාල කියලා කිව්වේ උද්දුරුපාර නෙවෙයි අලවන් ගුපාර ගන්න. ඒතකොට ඒ යටට ගැඹුරට බහින්න. ඒකවත් සරලයි. අපි හැමෝම ඔබතුමාට ප්‍රාර්ථනා කරනවා නිදුක් නිරෝගී බව මමයි කියන්නේ නිදුක් නිරෝගී බව තව තවත් මේ ධර්මයේ ප්‍රචලිත කරන්න ඔබතුමාර මුලින්ම අපිට ඒ දීප පණ්ඩරය අපිට කවදාවත් සම්පූර්ණ වෙන්නේ නැහැ ඒකට වන්දනීයයි පාදලෙමත නමස්කාර කර සිටිනවා ඔබතුමාට තව තවත් ධෛර්යය මේ අලුත් ටෙක්නොලොජිස් එක්ක Viber WhatsApp ඒ හැම ටෙක්නොලොජි එකක් එක්කම ඔබතුමාට ඉදිරියට යන්න හේතු වාසනා වේවා කියලා ඉස්සරහ ප්‍රාර්ථනා කරනවා මේ අපි මේ කතා කළා මේ අපේ ජයන්ත මහත්මයා අපි හැමදාම වන්දනීය උත්තමී කෙනෙක් එතුමා අපිට වැඩි ගොඩාක් ඉස්සරහින් ඉන්නේ අපිට වැඩි ගොඩාක් ඉදිරියෙන් ඉන්නේ අපි හැම වෙලේම ඉස්සනමලා එතුමාට ආචාර කරනවා නමස්කාර කරනවා අපේ ගුරුවරේ ඉතින් මට චුට්ටක් පෙන්නලා දෙන්න ඕන අපි කතා කරන්නේ පරයය දෙකක් ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේගේ අචරණීය සූත්‍රයේ කියන්නේ නිෂ්පරියායක් මට වචන වැරදි වෙන්න පුළුවන් මම පාවිච්චි කරනකොට පාලි දෙන මදි නිසා මොකද මේ ඒකෙන් කියන්නේ මේ ඉන්න කෙනෙක් ගැන නෙවෙයි මේ ධර්මය අවබෝධ කරන්න යන කෙනෙක් ලෝකෝත්තර ධර්මය අවබෝධ කරනකොට එයාට ඇති වෙන දේවල් පිළිබඳව තමයි කජ්ජනී සූත්‍රය ලාල් මහත්තයා මතක් කළා වගේ හැම මුලම කියලා තියෙන්නේ මේ අපි අතීතයේ මෙනෙහි කරන්න ගත්තොත් අපිට හැම වෙලාවෙම හම්බ වෙන්නේ පුබ්බේ නිවාසානුසු ඥාණයෙන් මෙනෙහි කරන්න ගත්තොත් අපිට හම්බ වෙන්නේ පංච උපාදානස්කන්ධයක් කියන එක. ඒකකොට අපිට එහෙම කියනකොට අපි මෙන්න මෙහෙම හිටියා මෙතන හිටියා මෙහෙම රළු කයක් ඇතුව හිටියා කියන එක වුණත් අද මෙනෙහි කරන්න වෙලා තියෙන රූපණයක් එක්ක විතරයි. ඒ කියන්නේ ධම්ම අරුමුණක් එක්ක විතරයි. ඒකකොට එතනත් කතා කරන්නේ රූපණයක්ම තමයි. අපි හොඳට බලමු අර ජයන්ත මහත්මයා කියපු කතාව පල්ලෙහාට යනකොට ඔය රූපතේති කෝභික්කවේ රූපං සිඋච්චති කියන තැන පල්ලෙහාට යනකොට රූපය කොහොමද බුදුහාමුදුරුව විස්තර කළේ කියලා බලනකොට දැන් අද දවසේ අපි ඔක්කොම දැන් වාඩි වෙලා ඉන්නේ තැනක අපි වාඩි වෙලා කියලා අපි දැනගන්නේ කොහොමද මෙන්න මේ ස්පර්ශයන් ටිකක් නිසානේ කකුල බිම වැදලා තියෙනවා අපේ පිටිපස්ස පැත්ත පුටුවේ වැදලා තියෙන ඔන්න මේ කොන්ද පුටුවට හාන්සි වෙලා තියෙන ඔන්න ඔය මේ ස්පර්ශයන් ඒ කියන්නේ අපි ගත්තොත් ඔක චාට් එකක අපි හැමෝම දන්න ඉංජිනේරින් කරන චාට් එක ගත්තොත් ඔන්න ඔය ෆියු මේ මේ මේ පොයින්ට්ස් වලින් තමයි අපි අද දැනගන්නේ මේ මෙච්චර මේ අපි හිතුවට මට මේ හරජකයක් තියෙනවා කියලා මම දැන් වාඩි වෙලා ඉන්නේ කියලා අපි දැනගන්නේ කොහෙන්ද මෙන්න මේ රූපණ ටිකෙන් මෙන්න මේ රූපණ ටිකෙන් තමයි අපි දැනගන්නේ කකුල පොළොට වැදීම දන ඉස නැවිලා තිබීම මොනවා හරි එන මේ මේ සිග්නල්ස් ටිකකින් තමයි අපි දැනගන්නේ මම වාඩි වෙලා ඉන්නවා කියලා. එතකොට අපිට කියන්න බෑ මේ කර්ජකයක් අපිට තියෙනවා කියලා. මේක වැරදියට ගන්න එපා. කොද්දම සූත්‍ර දේශනාවක් තමයි හොඳට බලන්න. යමක සූත්‍රයේ අනුරාධ සූත්‍රයේ යමක සාමිවංශයට කරුස්තාවදරුව පෙන්නනවා රූපේද ඒක මතක ඇති අපිට මේ සූත්‍ර දේශනාව. මේ රූපේද රහතන් වහන්සේ කියන්නේ වේදනාවද රහතන් වහන්සේ කියන්නේ කිස් මොනවත් පෙන්න ගන්න මේ බැරි වෙනවා. මොනවත් පෙන්න ගන්න බැරි වෙනවා. එතකොට මේ එතනම අපි කොටි සූත්‍රයට යන්න අර අපි හැමෝම ගන්න මේ සුදු ගොණයි කළු ගොණයි මේ තියෙන සූත්‍ර දේශනාවට යන්න. ඒකේ මේ තථාගතයන් වහන්සේ කියන්නේ රහතන් වහන්සේනේ. තථාගතයන් වහන්සේට මේ මොකද්ද කියන්නේ? එතකොට තථාගතයන් වහන්සේට කියනවා මේ ඇහක් තියෙනවා, බාහිර රූපයක් තියෙනවා, මේ චන්ද්‍රාගයම තමයි මෙතන ප්‍රශ්නේ කියලා. ඔන්න බලන්න එකම මේ එකම දේශනාව මේ බුදුරජාණන් වහන්සේ අපි සරුත්තරමුදුර කොටිතමුදුර ඒ ඔක්කොම දේශනා අපි බුද්ධ දේශනා විදිහට මනේ සලකන්නේ. බලන්න එකම දේශනාවේ යමක ස්වාමීන් වහන්සේට කියනවා රූපය කියන එක පණවන්න බෑ රහතන් වහන්සේට. මෙතන කොට්ටිත සූත්‍රයේ කොට්ටිත ස්වාමීන් වහන්සේත් එක්ක සාකච්ඡා කරනවා බුදුහාමුදුරන්ටත් ඇහක් තියෙනවා, බාහිර රූපයක් තියෙනවා, චන්ද්‍රාගය ප්‍රශ්නය කියලා. බලන්න එක්කේ බුදුරජාණන් වහන්සේගේ පරියායන් දෙක ලස්සනට වෙන් කරලා තියෙනවා. එතකොට අපිට කියන්න බෑ මේ රූපයට බොහෝම හේතු තියෙනවා, මේකයි හේතුව මේකයි හේතුව කියලා අපිට කියන්න බෑ කියලා. මේ පරියායන් දෙක අපි වෙන් කරගත්තොත් අපි දන්නවා මේ කියන්නේ එකම දෙයක් කියලා. මොකද මේක දෙකක් වෙන්න බෑනේ, ධර්මයේ දෙකක් වෙන්න බෑ, හේතු ගොඩක් තියෙන්න බෑ. එකම හේතුව අවිද්‍යාව. ඒ හේතුවම අපිට මේ උලුප්පල දක්වන අවස්ථා දෙකක් මේ. ඒ කියන්නේ ලෝකේ ඉක්මව ගිය ලෝකෝත්තර ඥානයක් තියෙන කෙනෙක් දකින්න විදිය තමයි යමක ස්වාමීන් වහන්සේට පෙන්වන්නේ. ලෝකයේ තුල ඉන්න කෙනෙක්ට දකින බුදුරජාණන් වහන්සේගේ කරජකය බුදුරජාණන් වහන්සේට රූපයක් තියෙනවා කියලා පෙන්වන්නේ. ලෝකයේ තුල අවිජ්ජාවෙන් මේ දකින කෙනෙකුට තමයි බුදුහාමුදුරන්ට හැක් තියෙනවා, බාහිර රූපයක් තියෙනවා බුදුහාමුදුරුවෝ නැති කරලා තියෙන චන්ද්‍රාගයයි කියන මං හිතන්නේ කඩක් පැහැදිලි ඇති ඒ පරියායන් දෙක. අපි යමු මේ අපේ ප්‍රධාන මාතෘකාවට මේ දලුවත් මහත්තයා යොමු කරපු අර හතර ආකාරයනේ. ඔතන බලන්න අපි මේ පැහැදිලිවම දතියොත දෙයක් තමයි ඇයි බුදුහාමුදුරුවෝ සත්‍ය හතරක් කියන්නේ. අපිට නම් අද එක සත්‍යයි නේ තියෙන්නේ නේ. අපි දෙයක් සත්‍ය නම් ඒක සත්‍යයි. එතකොට ඊකේ නෑයි කෑලි හතරක් අපිට. හොඳට බලන්න අපි දකින්නේ එක්ක දෙයක් තියෙනවා එක්ක දෙයක් නෑ. ඕක තමයි අර ධම්මචක්කයේ මුලදීම කියන්නේ. අපිට තියෙන්නේ එක්ක ඇතාන්තයක්, එහෙම නැත්නම් නාකාන්තයක්. එහෙම නැත්නම් සාස්ෘතවාදයක්, එහෙම නැත්නම් උච්ඡේදවාදයක්. ඕකෙන් තමයි අපි හැම දෙම දිහා බලන්නේ. දැන් අපි රූපය ගැන කතා කරා. රූපය ඇත කිව්වොත් ඇත කියන සත්‍යය අපිට කතා කරගෙන යන්න පුළුවන්. හරි. මොකද්ද සාත අසාත? මේ මොනවද රමණීය, මේ රමණීය නැති ඔය ඔක්කොම ලෝකයේ තුල කතා, ලෝකයක් එක්ක කතා කරන කතා ටික. එතකොට සාසාසත වේවා රමණීය, රමණීය නැති වේවා, අර මේ චක්කුන් ලෝකයේ පිය රූපං සාත රූපං එත්තේසා තණ්හා උපජ්ජමානා උපජ්ජතිනේ සතර වටන ලස්සනට පැහැදිලි කරන්නේ නේ. එත්ත නිමසමානා නිමිතති. ඉතින් ඔය වගේ අපිට හොඳට බලන්න පුළුවන් මේ ලෝකයේ තුල ඉන්න කෙනාට මොකක්ද මේ අර ESNO. අපි අර හොඳම උදාහරණයක් ගත්තොත් ඩිජිටල් තාක්ෂණයේ බිංදුව එක. ඔන්න ඔය බිංදුව එක කියන මේ අංක ගණිතයෙන් තමයි මුළු ලෝකයක් දුවන්නේ. මම මේ පැටිපැටි වලින් කියන්නේ මොකද එතකොට අපිට මේ දේවල් සමතමන්ට අදාළ නම් ගණිතයේ පැත්තෙන් දන්න ඕන නම් බිංදුව එක ටෙක්නොලොජි එකෙන් තමයි මුළු ලෝකෙම දුවන්නේ. ඒකත් හොඳටම දන්නවා. අද කම්පියුටර්ස් මුළු ලෝකෙම දුවන්නේ ওই බිංදුව එක කියන මේ අංක ගණිතයෙන් තමයි ඔක්කොම දුවන්නේ. හරි. එතකොට ඇයි බුදුහාමුදුරුවෝ මේ හතරක් පෙන්වන්නේ තාස්සේ? අන්න එතන තමයි අපි ફોකස් එක වියේ ඉන්නේ. මොකද හේතුව තමයි මේකේ බිංදුවෙන් එකෙන්. ඒ කියන්නේ ඇත හෝ නැත කියන තත්වයට පත්වල ඉන්න අපේ හිත කොහොමද අපි ආර්ය සත්‍ය හතරකට යොමු කරගන්නේ? ඔන්න ඔතන තමයි අපි දැකිය යුතුම තැන. ඔතන සූත්‍ර දේශනාවල දැක්කොත් සමහර සූත්‍ර දේශනා හොඳටම highlight කරනවා වගේ දේශනාවල් මතක නැහැ. නිරෝධ සත්‍ය දකින්න, නිරෝධ සත්‍ය දකින්න කෙනාට තමයි දුක තේරෙන්නේ. මොකද අපි හැමදාම කියන කතාවක් නේද දුක් සත්‍ය, දුක්ඛාර සත්‍ය ගැන කතා කරනකොට කායික දුකත් මානසික දුකත් මේ බහාතබල තියෙන එකක් කියලා. එතෙන්ට ගියොත් අපි යම් කිසි දුරක් මේ ලෝකයේ අපි දුක්ඛ සමුදය තණ්හාව නිසා කියන එක අපිට තේරෙනවා. හැබැයි අපි යම් කිසි සමුදය ධම්මන් සම්බන්තන් නිරෝධ ධම්මන් කියලා සියලුම ධර්ම නිරෝධ ධර්ම විදිහට අනුස්පාර ධර්ම විදිහට අවබෝධයක් අපිට එනකන් අපි දුක දන්නවා කිව්වොත් ඒක බොරු. අපි සමුදය දන්නවා කිව්වොත් තණ්හාව කියන එක බොරු. ඒක ඇවිල්ලා අපි දන්න ටික උපකුලයක් තමයි. උපකෝලකයක් තමයි. හැබැයි ඒක දන්නවා කියන එකක් අපිට කියන්න බෑ. ඒකට හේතුව තමයි බුදුහාමුදුරුවෝ කියන්නේ හොඳට බලන්න. අපි කියනවා අනුසය. අනුසය ඇවිල්ලා මේ අලු යට තියෙන ගිනි වගේ කියනවා. අපිට කවදාවත් අනුසය කියන එක විස්තර කරගන්න බෑ. මොකද්ද ওই අනුසය කියන්නේ? වෙන විදියකින් වෙනම කණ්ණාඩියක් නේ දාන්නේ මේකට ඇලෙන්න එපා, ගැටෙන්න එපා. වෙනම කණ්ණාඩියක් දාන්නේ බුදුහාමුදුරුවෝ කියන්නේ මොකද්ද? ඇස ඇසෙන් දැනගෙන, ඇස පිරිසිදු දකින්න. ඇහැට අර පිහිය මොහතර පිහිය කපන්න පෙරුවා වගේ අපි මොන ධානයට ගියත්, අරූප ධානයට ගියත්, නේම සංඥා නාසංඥායතනට ගියත් මෙන්න මේ ඇහැ ඇහෙන් පිළිසින් දැනීම කිසිම කෙනෙකුට මේ ලෝකේ කරන්න බෑ. බුදුබණක් අහන්නේ නැතුව එක්කෝ පසේ බුදු වෙන්න ඕන, එහෙම නැත්නම් සම්මා සම්බුදු වෙන්න ඕන. මෙන්න මේ ඇහැ ඇහෙන් දකින්න පුළුවන් හැකියාව ඇති කරගන්න ඒක කවදාවත් විඥානකින් කරන්න බෑ. ඒක කරන්න වෙන්නෙම ඔන්න ඔය කියන හතර නැති තැනක. ඒ කියන්නේ එහෙම සංඥාවක් තිබුණොත්, තියෙනව කියන සංඥාව තිබ්බත්, නැහැ කියන සංඥාව තිබ්බත්, මේ අසංඥ වුණත්, මේ විභූත වුණත්, ඒ කියන්නේ මේ ඔක ඉක්මවලා ගියත්, ඔය හතරේ සංඥාවටම තමයි අපි මේ බැහැගෙන ඉන්නේ. මොකද අපිට සංඥා හතරයිනේ තියෙන්නේ. එක්කෝ අපි තියෙනවා කියන සංඥාවේ ඉන්න ඕන, එක්කෝ අපි නැහැ කියන සංඥාවේ ඉන්න ඕන, එක්කෝ විසඤ්ඤ වෙන්න ඕන. ඒ කියන්නේ මේ විසඤ්ඤ වෙනවා කියන්නේ මේ මොනවාද, මේ අපි මේ පිස්සු හැදිලා කියන්නේ. අපිට කිසිම අයිඩියා එකක් නැහැ. එහෙම නැත්නම් මොකද්ද? ඉක්මවන්න ඕන. ඒ කියන්නේ අරූප රූපේ ඉක්මවලා අරූපී සත්‍යයට යන්න ඕන. ඔය හතර ආකාරයෙම නෙවෙයි බුදුහාමුදුරුවෝ කියන්නේ අන්න අනිත්‍ය සංඥාව. අනිත්‍ය සංඥාව ඔය ඇත්තටම ඔය කලහරිවද සූත්‍රයේ ඔය සංඥාවෙන් ඇත්තටම මේ අර්ථ දක්වන්නේ මොකක්ද? මේ අනිත්‍ය කියන සංඥාව තමයි එක විදිහකට ගත්තොත් ඔතන මේව කරන්නේ. ඔකට කියන්න පුළුවන් ඔයි තමයි ලෝකෝත්තර සම්මාදිට්ඨිය කියන්න පුළුවන්, ඔයි තමයි අනිත්‍ය සංඥාව කියන්න පුළුවන්, අපිට ඕන වචනයක් ඔතෙන්ට දාගන්න පුළුවන්, ඔයි තමයි යෝනිසෝ මානසිකාර්යය කියන්නේ. ඇත්තටම ඔතන සිද්ධ වෙන්නේ අපි අර දෙයක් තියෙනවා කියලා සංඥාවක් ගත්තත් අපිට එන්නේ ওই එක බිඳුව තාක්ෂණයයි. අපිට දෙයක් නැහැ කියලා ගත්තත් අපි එන්නේ එක බිඳුව තාක්ෂණයකමයි. අපි දෙයක් මේ අපිට නිකන් පිස්සු හැදිලා ගත්තත් අපි ඒකෙත් එන්නේ එක බිඳුව තාක්ෂණයමයි. අපි රූපය ඉක්මවා ගියා කියලා, ඒ කියන්නේ අරූපී තත්ත්වයට ගියා කියලා කියන්නේ ඒ එක බිඳුව තාක්ෂණයමයි. මෙන්න බුදු කෙනෙක් විතරයි පෙන්වන්නේ මෙන්න මේ හතරම, මෙන්න මේ නිරෝධ ධර්ම. ඒ කියන්නේ මේ මෝඩ කමටමයි මේව හදාගන්නේ. මොකද ඔය පැත්තෙන් කවදාවත් ඔය විදියට බලලා ජීවිතේට, අපි ජීවිත කෝටියක් හිටියත් මේ පැත්තෙන් බලලා ඔය අනුලෝම විදියට බලලා කවදාවත් මේ ධර්මයේ තේරුම් ගන්න බෑ. ඒකයි අර කියන්නේ උන්නාම බ්‍රාහ්මණ සූත්‍රයේ මෙහෙම සතිය. සතිය තමයි මූල, සතිය තමයි අධිපති. සතිය මොකද්ද? සතිය මෙන්න මේ හතර ධර්මය එකට එකතු කරගත්ත සත්‍ය ඥානය. මේ හතර ධර්මයේ සත්‍ය ඥාන එකතු කරගත්ත ධර්මයකින් මේක බලනකොට ඔයාට හම්බ වෙන්නේ මොකක්ද? තමන්ගේ මෝඩකම. තමන්ගේ මෝඩකමට මං එක්ක සංඤී, මං එක්ක විසඤ්ඤී, මං එක්ක මේ අසඤ්ඤී, මං එක්ක විභූත සංඤී. ඔන්න ඔය හතරෙන් තොරව, ඔය හතර තමයි ලෝකයේ තියෙන්නේ. ඔය හතරෙන් තොරව නිරෝධ ධර්මය. මම මෝඩකම තමයි මේ හතරම මට හැදෙන්නේ කියන කණ්ණාඩිය දාලා බලන්න මං හිතන්නේ. එතකොට ඔබතුමාට ගොඩනැගිල්ල දකින්නවා කියන එක නෙමෙයි මේක වැරදිට ගන්න එපා. මොකද ගොඩනැගිල්ලක් ඔබතුමා දකින්නකොටම ඒක බාහිර අභ්‍යන්තර බාහිර බෙදිලා ඉවරයි. එතනම වැඩේ දෙල් වෙලා ඉවරයි මගේ වචනෙන් කිව්වොත්. එහෙම නෙමෙයි. ඒක ඊට ඉස්සරහට ගිහිල්ලා දකින්න බලන්න අකුප්පචේතෝ විමුක්තියන් වගේ තමන් ඉන්නවනම් මේ ආයිස් ලෝකේ තුලයි මේ කතා කරන්නේ. මේවා මේ දකින්න උත්සාහ ගන්න. එහෙම ඉන්නවනම් තමන් වැඩේ දෙල් කරගන්න විදිය තමන්ට බලන්න පුළුවන්. අන්න ඒකයි පටිසෝතගාමි කියන්නේ. අර බුදුහාමුදුරුවෝ රතන සූත්‍රය කතා කරන විදිහට ආනන්තරික සමාධියක් ගැන කතා කරනවා. මේ සෝවාන් කෙනෙකුට මාර්ගඵල ලාභියෙකුට ආනන්තරික සමාධියක් ගැන කතා කරනවා. එයා ඇයි නිරයට යන්නේ නැත්තේ කියන එක බුදුහාමුදුරුවෝ අප වෙනවා. සෝවාන් වෙච්ච කෙනෙක් නිරයට යන්නේ නැහැ කියලා හොඳට හිතන්න. මේ සියලුම ධර්ම නිරෝධ ධර්ම කියලා අවබෝධ කරගත්ත කෙනෙක් අපායේ යන්න බෑ බෑ බෑමයි. හොඳට බලන්න ඇයි එහෙම වෙන්නේ කියලා. මොකද මේ තියෙන නිශ්චිත දෙයක්, මේ රූපය නිශ්චිතයි. ඒ කියන්නේ මේ ලෝකය තුල කියන මේ අනිශ්චිතභාවය නෙවෙයි අවබෝධ කරගන්න. කවදාවත් මම ඔබතුමාට කිව්වොත් කවදාවත් සංසාරයේ තුල ඔබතුමා මෙලෝදියක් දැකලා නැහැ, මෙලෝදියක් අහලා නැහැ, මෙලෝදියක් මේ ස්පර්ශ කළා නැහැ කියලා ඔබතුමා මාත් එක්ක ගැටේ. හැබැයි අත්‍යවම කතාව ඒක තමයි. දැන් අපි ඔබතුමාගේ ප්‍රශ්නට ආවොත් අන්තිම වශයෙන් ඇයි බුදුහාමුදුරුවෝ කියන්නේ මේ මට මම කිසි කෙනෙක් එක්ක වාද කරන්නේ නැහැ මේ ධර්මයෙන් දකින්න කෙනා. අර බුදුරජාණන් වහන්සේ කකචුපම සූත්‍රයේ කියන්නේ කවුද මගේ ඖරස පුත්‍රය කියන්නේ මොකක්ද? මේ පැත්ත තෙල් ගාලා අත ගෑවත්, මේ පැත්ත බණ්ඩිකීතකින් කැපුවත්, ඒ ගැන චිත්තේ විපර්යාසයක් කරගන්න නැතුව ඉන්න කෙනා තමයි මගේ ඖරස පුත්‍රයා. අන්න බුදුහාමුදුරුවෝගේ ලයෙන් උපන් පුත්‍රය. අන්න එතනම තමයි එතකොට මේ ජීවිතේටම මම මගේ මෝඩකමට මම දේවල් ඇහුවා, මගේ මෝඩකමට මම දේවල් දැක්කා, මගේ මෝඩකමට මම දේවල් ස්පර්ශ කරා, මම මෝඩකමට දේවල් හිතුවා. මෙන්න මේ ධර්මයේ අවබෝධය තියෙන කෙනාට කොහේද විවාදයක්, කාත් එක්කද විවාදයක්? එයා දකින්නෙම අර විවාද කරන කට්ටිය ඇලිලා ඉන්න තැන. එයාලා ගැන අනුකම්පාවක් ඇති වෙන්නේ, එයාලා ගැන මේ කරුණාව, මුදිතාව, උපේක්ෂාවමයි ඇති වෙන්නේ. අනේ මෙයා කවදකරි මේක අවබෝධ කරගනි කියලා නිස්සද්ද වෙනවා මිසක් වාදයක් නැහැ. වාදයක් කරගන්න විදියක් නැහැ. එයාලා ඒ පිටියෙන් බැඳිලම ඉන්නෝ නම් කොහේ හරි බැහැලායි කතා කරන්නේ, විඥානේ කොහේ හරි බස්සලායි කතා කරන්නේ. මේ ධර්ම අවබෝධය තියෙන කෙනාට විඥානේ බහින්න තැනක් නැහැ, විඥාණයට ලඟ ගන්න තැනක් නැහැ. එහෙම කෙනෙකුට විවාදයක් නැහැ. ඉතින් මේ සංසාරයේ තිස්සෙම අපි වෙන කතා පැත්තක තියන සංසාරයේ තිස්සෙම දෙයක් දැකලා නැත්නම්, දෙයක් අහලා නැත්නම්, දෙයක් මේව කළ නැත්නම්, ඒ හැම දෙයක්ම මම මේ දැන් අහන දේවල් මම ධර්මය පවා, මම මේ දැන් අහන ධර්මය පවා මම කවදාවත් අහලා නැහැ කියන මේ ස්ථාවරයට හිත දියුණු කරගන්න පුළුවන් නම් ඒ සංඥාවෙ නම් හිත තියෙන්නේ. ඒ කෙනාට වාදයක් තියෙන විදියක් නැහැ නේද ડોક્ટર දලුවත් මහත්මයෝ? මම වැරදි නම් මමත් මේ ඉගෙන ගන්න මෙතෙන්ට එන්නේ, මමත් මේ දේවල් අහගන්න මෙතෙන්ට එන්නේ. මේ දේවල් වල ගොඩාක් වැරදි පාඩුව ඇති. අර ජයන්ත මහත්මයා, චිත්‍ර මහත්මියා වගේ ඒ හැම දෙනාගෙම මේ ආදාර උපකාර බලාපොරොත්තු වෙනවා. තෙරුවන් සරණයි. මම ගොඩක් කතා කරා, සමා වෙන්න එක. සාදු තෙරුවන් සරණයි. මට බොහොම බොහොම ඒ කාරණාවන් මං හිතන ඉතාමත්ම විස්තරාත්මකව අපිට විශ්වාස කරලා දුන්න ඔබතුමා. හැම කතාවක් තුලින්ම අවශ්‍ය වෙන්නේ අප කතාව අහලා ගිහිල්ලා එහුවා කියලා තමයි දන්නා දෙයට ගලපගෙන නිහඬ වීමට වඩා අපිට අහුන විචිතයක් මේ තුල තියුණාද කියලා ඉතින් තමයි ඒක ටික තමන්ට යොදා ගන්න උත්සාහ කිරීමයි මං හිතන්නේ. මම ගෞරවයෙන් චිත්‍ර මහත්මිය වෙන චිත්‍ර මහත්මිය මේ කාරණාව ගැනම මේ අපි මේ ඔස්සේ ඉදිරියට යන්නද මං අකිව්වේ මෙතනින් අපි අලවංගු පාවිච්චි කරමු හොඳේ උදැල්ල නැතුව මේ කතා කරපෙකින් අපි ගැඹුරට යමු. දැන් ওই සංඥාවසේ යන්නේ සංඥාවසේ යන්නේ ගිහිල්ලා ඔබතුමියත් පැහැදිලි කරලා දෙන්නේ මේ ඔය කීප හතර ඔබතුමිය යොදාගන්නේ කොහොමද, දැනගන්නේ කොහොමද මේ රූපය සම්බන්ධ කරලා? ඔය ඔබතුමිය අවශ්‍ය නැ එකක් ගන්නකෝ නසඤ්ඤ කිව්වම කොහොමද ඒ කියන්නේ? තිරුවන් සරණයි හැමදාම. මම හිතන්නේ එඩ්වඩ් මහත්මයා ඉතාම ලස්සනට අපිට පැහැදිලි කරා. ඉතාම වේගෙන් වුණත් ඒ අවශ්‍ය හැම දෙයක්ම වගේ එතුමා අතින් කියුණා කියලා තමයි දැනට තියෙන දැනුම අනුව තේරුම් ගත්තේ. ඇත්තටම අපේ ප්‍රශ්නේ වෙන්නේ මේව නැති වෙන්නේ කොතනද? රූපය ගැනනේ කතා කර ඇවිල්ලා දැන් අවසානයේ සංඥාවට. කොහොමද මේ සංඥාවෙන් මේක නැති වෙන්නේ කියන එක අර මම හුඟක් වෙලාවට පාවිච්චි කරන මගේ කෝකට ස්ටයිලේ තමයි පොට්ටපාද සූත්‍රය. එම සූත්‍රයේ තථාගතයන් වහන්සේ ඉතාම ලස්සනට විස්තර කරනවා මේ නානත් සංඥාව ඉඳලා එක සංඥාවකට හිත අරගෙන අපිට මේ ගැන සාමාන්‍යයෙන් කතා කරන්න පුළුවන්. අපේ ඔය ආනාපාන සතිය ගැන වැඩිපුර සතතෙන් කතා කරන්නේ ඒ භාවනාව වැඩිපුර වඩන නිසායි. මොකද මේ ලෝකේ පුරාට විසිරලා තියෙන හිත එක අරමුණකට යොදවන්න, ඒ සංඥා ගොඩක් නැතුව එක සංඥාවකට යොදවන්න ඒ මනස සිහියෙන් ඒ ආනාපානයට අල්ලගන්න ඉඩ දුන්නාම ඒ අර සංඥා ගොඩකින් එකකට එන බවක් තියෙනවා. සාමාන්‍යයෙන් නානත් සංඥා, ඒකත් සංඥා එහෙම කියලා හඳුන්වනවා. ඒ වගේම එතනිනුත් ඒ ඒකත් සංඥාවත් ඊටාම සුකුම වශයෙන් වෙනස් වෙමින් ගිහිල්ලා අර එඩ්වඩ් මහත්මයා කිව්වා වගේ සංඥාව ඇත්තෙත් නැත්තෙත් නැති අවස්ථාවකට මනසපත් වෙන බවක් තථාගතයන් වහන්සේ ඒ දේශනාව ඉතාම ලස්සනට සඳහන් කරනවා. ඒකත් ඒ විදිහට සඳහන් කරන ගමන් එතුමා උන්වහන්සේ සඳහන් කරනවා මේ මෙතනදී එනවා කියලා ඉතාම සියුම් මානසිකාරයක්. මේ තරම් සුකුම සංඥාවක් උනත් ඇති වුනොත් ඒක වැඩෙන්නේ, ඒ කියන්නේ විඥාණයට වැඩෙන්න හේතුවක් වෙනවා කියලා. එහෙම නැත්තම් මේ සංඥාවලින් සංඥා සම්පූර්ණයෙන්ම ඉවත් වුණු තත්ත්වයක තියෙන නිවීම උන්නාන්සේ ඒ එක්කම තමයි කියලා ඒ සූත්‍රයේ හැටියට සඳහන් වෙනවා. ඒ මානසිකාරයෙන් ඉවත් වීමත් එක්කම උන්නාන්සේ නිර්වාණය ස්පර්ශ කරා කියන එක සඳහන් වෙනවා. ඉතින් මෙතනදී ඇත්තටම අපිට තේරුම් ගන්න පුළුවන් වුණොත් මේ සියල්ල සම්බන්ධ වෙන තැනක් තියෙනවා. අපිට එඩ්වඩ් මහත්මයා පැහැදිලි කරා මේ අපේ මෝඩකම නැති වුණාම කියලා. ඉතින් අවිද්‍යාව කියලා අපි කියනවා වචන වශයෙන් කිව්වට අපි මේ සත්‍ය දකින්න නම් යම්කිසි විදියකින් අපේ මනස නිරෝධය ස්පර්ශ කරලා අපිට නිවන් දකින්න බැරි වෙයි. නමුත් එඩ්වඩ් මහත්මයා කිව්වා වගේ නිරෝධයෙන් පස්සේ නැවත එළියට එනකොට මේ සංඥාව කොහොමද මේ විදියට පටන්ගෙන මේ බීජය කොහොමද වැඩෙන්නේ කියන එක දක්ිනකොට අපි තේරුම් ගන්න එක දෙයක් තියෙනවා. මෙන්න මෙහිමයි මේ හැම දෙයක්ම රූපය වේවා, වේදනාව වේවා, ස්පර්ශය වේවා, ධර්මය වේවා, නිවන වේවා, මොනවා හෝ මේ දේ පටන් ගන්න මෙන්න මෙහිමයි කියන එක තථාගතයන් වහන්සේ දේශනා කළා තියෙනවා. ඒ හැම දෙයක්ම කොහොමද පටන් ගන්නෙ අපිට ඉතාම බොහොම පැහැදිලිව කියපු දේශනා කීපයක් තියෙනවා. එයින් අපි සාමාන්‍යයෙන් දැන් අපි ධම්මපදය ගත්තොත් අපි පළවෙනියෙන්ම තියෙන ගාථාව මනෝ පුබ්බංගම ධම්මා මනෝ සෙට්ටා මනෝමය. මනසයි පූර්ව වෙන්නේ, මනසෙමයි හටගන්නේ, මේක මනෝමයයි කියන එක උන්වහන්සේ අපිට දේශනා කළා තියෙනවා. එහෙමනම් මේ මනසේ මේක පටන් ගැනීම අපි දැක්කොත් එතනදී අපිට තේරෙනවා අපි මේ දේ නොදන්න තාක්කල්, නොදන්න නෙමෙයි නොදක්නා තාක්කල් අපි ඇති කරගන්න අපේ මෝඩ සංස්කරණ, මනසේ ඇති කරගන්න මෝඩ සංස්කරණ නිසා තමයි මේ සියල්ලටම හේතු වෙන්නේ කියන එක යම් කිසි විදිහකට මනසකට අවබෝධ වෙන්න පුළුවන් කියන එක තමයි තේරුම් අරන් තියෙන්නේ. ඒ නිසාම වෙන්න තුනන්ස කිව්වේ යම් කිසි කෙනෙක් පටිච්ච සමුප්පාදයේ දකින්තුරු මම දැක්ක වෙන්නේ නැහැ. මම දැක්ක කියලා කියන්න පුළුවන් ධර්මයේ දැක්කොත්, එහෙම නැත්නම් ධර්මයේ දැක්ක කිවලා කියන්නත් බෑ කියලා. දැනට තේරුම් ගන්න තියෙන හිමයි දලොත් මහත්මයා තෙරුවන් සරණයි. සාදු චිත්තමාලි දේරන් තමයි. හොඳයි දලොත් මහත්මයා, මම ඔබතුමාට යොමු වෙනනම් නැතොතාවක් ගෞරවයෙන් අපිට ඔබතුමා මේ ඔස්සේම අපිට පොඩ්ඩක් කතා කරන්න. මට මේක තේරුණා. මට මේ හිතෙන්නේ මේ අපි අර මං අකිප් ගාතාවේ කියවුනේ මේ රූපයේ ප්‍රපීතන පුද්ගලයා මම පිටිපස්සේ නම් අන්තිම කෙනෙක් ගියොත්ම නව විපුත් සංඥා කියලා කිව්වන් පස්සේ මේ කියන්නේ ඉක්මෝ සංඥා පුත්තින පුද්ගලයෙක් නෙවෙයි මම ඉක්මෝ සංඥා තියෙන කෙනෙක් නෙවෙයි. මම අසංයන නොපිය අසංය මම අසංයතාලේ ඉන්න කෙනෙකුත් නෙමෙයි. මම මේ මනස විකෘති වෙලා විසංයාවන් පිළින පුද්ගලෙකුත් නෙමෙයි. ප්‍රකෘතිපත් වෙන කෙනෙක් මම. නමුත් ප්‍රකෘති සංඥාවේ මම මේ ඒ සංඥාවන් ඇති කරගන්නේ නැහැ. අර්ථයේ වගේ කියලා හිතන මට අහන්න ඕනේ කියලා. ඒ කියන්නේ මම ප්‍රකෘතිපත් ඉන්න කෙනෙක්. නමුත් මම අර අමුත් මහත්දේශලකට මතක් කළා සතිය යෝනිසෝ මනසිකාරය පිළිබඳව ඒ සතියේ යොන්ස මනසිකාරයෙන් ඒ සංඥාව පවත්වන පුද්ගලයෙක් කියන අර්ථයද මේ කියන්නේ? එහෙම පුද්ගලයාටද මේ රූපය නොපිටන්නේ කියන කාරණාව ගැන තවටුටක් මේ මං කෙරේ අනුකම්පාවෙන් ටිකක් පැහැදිලි විදිහට ටිකක් කියලා දෙන්න මේ දෙලොක් මහත්තයා. දෙලොක් මහත්තයා ඔබතුමාගේ මයික් එක මං හිතන්නේ. ආ තෙරුවන් සරණයි දෙලොක් පළවත් මහත්මයා. මං හිතන්නේ අපිට ධර්ම කරුණු රාශියක් අසන්න ලැබුණ බොහොම ආසාවෙන්, ඒ වගේම අවදානින් අහගෙන හිටියා කොහොම පින් කල්යාණ මිත්‍රව හැම දිනටම මම හිතන්නේ සෑහෙන දේවල් විස්තර කෙරුණා. දැන් ඔබතුමා අහන ප්‍රශ්නේ නම් ඇත්තටම කියන්න බොහොම සංකීර්ණ පැත්තක්. ඉතින් ඒව ගැන නම් ගොඩාක් දැනුමක් නැහැ ඇත්තටම කත් කියන්න. මට ඉතින් ඒ ගොඩක් පැහැදිලි කරන්න වෙන්නේ අර චිත්‍රා මහත්මිය සඳහන් කළපු පැත්තෙන් තමයි. ටිකක් ප්‍රායෝගිකව බලනකොට ඔබතුමා කියන සංඥාව පිටින් නැති කියලා කිව්වහම දැන් මං හිතන්නේ එතනදී අර බලන්න වෙන්නේ මේ අපි අර කලින් සඳහන් කරපු ස්පර්ශය ගැන සඳහන් කරනකොට ප්‍රථම සඳහන් කළා මේ ස්පර්ශය කොහොමද ශෛලිය එක සම්බන්ධ වෙන්නේ කියලා රූපයට. එතකොට අර අපිට ධර්මයේ අපි කියනගෙන තියෙනවානේ අර අද්දී වචන සම්පස්ස පසික සම්පස්ස කියලා දෙකක්. එතකොට එහෙම බැලිනකොට දැන් ඇත්තටම සංඥාවක් නිරෝධ වෙන தත්වයක් ඇති වෙන தත්වයක් මම මට තේරෙන විදිහට නම් අරහත් සිතක තමයි. ඒ කියන්නේ අරහත් ඵල සමාධියක ඉන්නකොට තමයි ඒ වගේ සංඥා නිරෝධයක් තියෙන්නේ. ඉතින් ඊට මෙහා ඉන්නවා කියන්නේ දැන් අර චිත්‍ර මහත්මිය සඳහන් කළා වගේ දැන් මේ සංඥා නිරෝධ වෙන්නත් උමුල නියමන. හැබැයි අපිට තථාගතයන් වහන්සේ අපි බැලුවොත් එහෙම අපිට තියෙන ප්‍රතිපදාව දැන් අපිට මුලින්ම ගත්තොත් සතර සතිපට්ඨානය ඒකෙන් දැන් අපිට දීලා තියෙන සංඥායක පැත්තකින් බැලුවාම ඒක තමයි සංසන්දිත චිත්‍ර මහත්මිය සඳහන් කළ උත්සාහ කළේ උදාහරණයක් වශයෙන් කියනවා නම් කය ගැන සිත යොමු කරන්න කියන්නේම ඒකත් එක් විදියක සංඥාවක්. එතකොට වේදනාවල් ගැන, එතකොට ආනාපානය යම් යම් මේවා තියෙන අසුබ ස්වභාවය. එතකොට අර අපිට රළු වශයෙන් මේ ලෝකේ දකින්න දේවල් ඒවා මත ගොඩාක් සකස් වෙච්ච ප්‍රපංච අපි කර කලින් සඳහන් කළා වගේ අභිජ්ජා. එතකොට ඒවා තියෙන ස්ටිංජිනස් මේ වගේ තියෙන රළු දේවල් මේ ලෝකෙත් එක්කම ඉඳගෙන ඒවයි ඒ මතම ඉඳගෙන ඒමින් සකස් වෙච්ච දේවල් තුලින්ම පස්සේ ගිහිල්ලා මේක මැරිලා ආයි මේ සංසාරේ යන එකේ වෙන පැත්තක් බලන්න පුළුවන් වෙන විදිහට තමයි තථාගතයන් වහන්සේ සංඥා දීලා තින්නේ. ඉතින් එක පැත්තකින් බැලුවම සංඥාවම උපයෝගී කරගෙනම තමයි ඒ Nirodha දක්වාම යවෙන්නේ. එතකොට අපි ඒටි එහෙම බැලුවාම තථාගතයන් වහන්සේ අපිට ඇත්තටම ප්‍රගුණ කරන්න කියන එහෙම නැත්නම් බලන්න කියන සංඥා ඔක්කොම මේ යෝනිසෝ මානසිකාරයේ පැත්තට යොමු වෙන දේවල්. ඉතින් ඒ විදිහට තමයි ඒක දකින්නේ දල්වත්ත මහත්මයා. ඉතින් ඒක සංඥාව නැතුව ඒක යන්න අමාරුයි. ඒක කරන්න පුළුවන්ද කියන ප්‍රශ්නේ මම දන්නේ ඒක ප්‍රතිපදාව බැලුවාම අපි හැම ස්ටෙප් එකකම තියෙන සංඥාව යම් ආකාරයකින් සියුම් වීමක්, එහෙම නැත්නම් ඒක තව තවදුරටත් ඇතුළට යamak. ඉතින් ඒ වගේ තමයි ඒක තේරුම් ගන්න තියෙන්නේ. මම දන්නේ ඒක ඔබතුමාගේ ප්‍රශ්නේ උත්තර ලැබුණාද කියලා ඒ ටික තමයි තේරුම් ගන්න තියෙන්නේ. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි දිරුමත් බොම්බෙන්. ඔව්. ඔව් මම කියන්නේ ඔබතුමා මම ප්‍රශ්න පිළිතුරු පැත්‍රියම වුණා බොම්බෙන් එකට. මම සේන මහත්තයාට තුමෙන්නම් සේන මහත්මයා මේ ඔබතුමා කොහොමද මේ ඒ රූපයේ සංඥා සම්බන්ධ කරගෙන ඉඳකෝ අවසානක ගැන අපි හිතමු. දැන් ඔය ප්‍රകൃති සංඥාව සම්බන්ධ කරපු කොටස මේ සිංහල වචනෙන් ඒක තියෙන නම් ඒ ප්‍රകൃති සංඥායෙන් සංඥා ඇතියේ නොවේ කියලා තියෙන්නේ. මොකද්ද මේ කියන්නේ? න සංඤ සංඤි. මොකද්ද මේ කියන්නේ? තිරුවන් සරණයි. මට හිතුනේ නම් මේක මගේ අදහස විතරයි. මගේ මර්සේ දෙක විදිය අපුරුමදස් මේ ගොඩක් ධර්මයේ තියෙන තින්ද මේ ධර්ම විග්‍රහයක් නෙවෙයි මට තේරෙන විදිහ මම කියන්නේ ප්‍රකෘති සංඥාව කියලා මට හිතුනේ මේ යථාභූත අවබෝධය කියන එක. ඒ කියන්නේ දැන් සංඥාවක් නෑ අපිට හැම එකකදීම ඇති වෙන්නේ ඕනම දෙයක් සිග්නල් එකක් තමයි අපිට ඇති වෙන්නේ. ඒ ඇති වෙන එක යථාභූත අවබෝධයක් නෑ. ඒ සංඥාව නම් අපිට හොඳ පැත්තෙන් හරි පැත්තෙන් යනවා. නමුත් රූපය රුප්පණය සංඥාවට ගත්තොත් ඒ කියන රුප්පණය කියලා කියන්නේ රූපය නිසා ඇතිවෙන සංඥාව රූප සංඥා කියලා කියනවා. ඒ සංඥාව මුල් කරගෙන අපි ගියොත් එහෙම වුණොත් අපිට ඇති වෙන්නේ වැරදි සංඥා. ඒ කියන්නේ ප්‍රපංච කියලා සදාන් කළ තියෙනවා. ඒ විදිහට තමයි මම තේරුම් ගන්නේ. ඒ කියන්නේ ප්‍රකෘති සංඥා කියන එක මම තේරුම් ගත්තේ යථාභූත අවබෝධයෙන් වෙන සංඥාව. මේ සංඥාව කියන එක මට තේරෙන්නේ මෙතන අනාත්මවාදී ක්‍රියාවක් විදිහට. ඒ කියන්නේ අපේ ජීවිතයේ මේ ස්කන්ධ සංඥා රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ඒවා අනාත්මවාදීව සිදුවෙන එකක් හැටියට මට තේරුනේ. ඉතින් මේක හැමතිස්සෙම අපි තුලින් මතුවෙනවා. මේක යථාභූත විදියට දැක්කොත් ඒක නිවැරදි වෙනවා. නමුත් රූපේ ඔස්සේ ගිහිල්ලා ඒක දැක්කොත් රූප සංඥාවක් නම් ඒක ප්‍රපංචයන් ප්‍රමාදයට හේතු වෙනවා කියලා මට තේරුම් ගත්තේ. එතකොට සම්මයි. සල්සෙන් හොඳයි. මම ගෞරවයෙන් ලාල් මහත්මයාට යොමු වෙනවා. ඉන්නතුරු මං ජයන්ත මහත්මයාට ඔබතුමාට යොමු වෙනවා. මේ කාරණාන් සියල්ල එකතු කරලා කතා කරන්න කියලා. ලාල් මහත්මයා ඔබතුමාට මම යොමු වෙනනම් ඔබතුමාට පුළුවන් මේ සංඥාව සම්බන්ධව කතා කරපු කොටසට ඔබතුමා මේ ගියදහසින් එකතු කරන්න දවසක්. තෙරුවන් සරණයි ලලිත් මහත්තයා. ඇත්තට මං මේ අවස්ථාවේ මේ සංඥා සම්බන්ධයෙන් මේ අහගෙන හිටියා නිසා මට ඒකට අදහසක් දෙන්න තරම් පුළුවන් කමක් නැහැ. ඒක නිසා කෙලිම ජයන්ත මහත්මයාටම සම්බන්ධ වෙන්නේ කියලා ඉල්ලා සිටිනවා. හොඳයි. තෙරුවන් සරණයි ලාල් මහත්මයා. හොඳයි ජයන්ත මහත්මයා. දැන් අපි සාකච්ඡාවේ අවසානයට ඇවිල්ලා තියෙන්නේ. මේ සාකච්ඡාව මේ සමගම අපි අවසන් කරන්න පුළුවන්. ඔබතුමාට විනාඩි 10ක කාලයක් තියෙනවා උනතරම් පරාසි ගන්න. ඒ වගේම අවශ්‍ය නම් සම්බන්ධ කරගන්න ඉදිරි මාත්‍යා චිත්‍ර මාත්‍යා පිරිසමගින් ඔබතුමාට බාර දෙනවා. මගේ සාකච්ඡා මාතුකාවක් ඇතුළේ පටන් ගත්තේ මේ කලහ විවාද කතාවෙන් තමයි පටන් ගන්න තියෙන්නේ. කලහවේ සූත්‍රය කතා කරන්නේ ඇත්තම කියනවා. කලහවේ සූත්‍රය කතා කරන්නේ අපි මේ ඇති වෙන මේ තත්ත්වය. මේ ධර්මයේ හැසිරෙනවා. මේ සංසාර ගමන නිමාට ගන්න කතා කරන්නේ. අභිධර්මයේ කතා කරනවා. සූත්‍ර පොතේ නොදන්න සූත්‍රයක් නැහැ. ඉස්සර කාලේ වගේ නෙමෙයි. ඉස්සර මේ සූත්‍ර පිටකයක් කිල්ලක් අපි ගාව තිබුණේ නැහැ. මට මතකයි මේ එදුත් මහත්මයා මේ මම කාර්ද කියලා නෑ මම කාර්ද කියලා නෙමෙයි. අපේ පැරණි අපේ හිටපු කල්යාණ මිත්‍ර මහත්මයා අපිට 2012 ඉතින් ධර්ම ගන්නපු. එතුමා ගාව තිබුණ සූත්‍ර පිටකයක් පොතක් ඕක ඉල්ලගෙන ඇවිල්ලා මමත් පොත් බලනවා හිතුවා. පසු කාලයක තමයි සූත්‍ර පිටකේ මමත් ගන්න ගත්තා. ඉතින් මං කියන්න හදන්නේ ඒ වගේ මේවා තිබුණේ නැහැ. සූත්‍ර පිටකෙම තිබුණේ නැහැ. ඒතොත් ඉවර මේ අපේ අර කවුද මේ එක මාත්මේ සූත්‍ර පිටකේ ඔන්ලයින් ලබා දීලා තිබුණා. මේ ඒ අනුව මේවා ලැබෙන්න ගත්තා නේද? දැන් සූත්‍ර පිටකේ ලැබුණා. ඊට පස්සේ සූත්‍ර පිටකෙත් එහෙමයි. මේ ධර්මයක් එහෙමයි. දැන් හැම තැනම මේ ධර්ම නොදන්න කෙනෙක් නැහැ. බණ නොකියන කෙනෙක් නැහැ. සාකච්ඡා ඉවරයක් නැහැ. ඉතින් වෙලාවක වෙනද සාකච්ඡාවක් කන්නේ තරමට. හැබැයි මේ කරන පිරිස්ම තුළම මේ ඇති වෙන ගැටුම් ඉවරයක් නැහැ. බොහොම ඉක්මනට හිතලාවක් කරගන්න. මේ අපිටත් වෙනවා. ඈ ඔබටත් වෙනවද දන්නේ නැහැ. තමන් හිතද බලමු අපි අනිත් අයගේ ඕපු දුකයක් කියන්නේ නැතුව තමන් හිත අපේ මේ හිත නරක් වෙන්නේ නැද්ද? හිත තරහින් නැද්ද? හිත දුක ඇති වෙන්නේ නැද්ද? ඈ මේ කෙනෙකු තව කෙනෙකු මේ බිල්ලාඩන් නෙමෙයි මේ බුද්ධාගමේ හැසිරෙනම වෙන කෙනෙක් පොඩ්ඩක් හරි වෙනස් මතයක් කියාගෙන යනකොට ඒකත් එක්ක ගැටෙන්න යන්නේ නැද්ද අපි? මොකද මේ? ඇයි එහෙම වෙන්නේ? ඒකනේ මේ හොයන්නේ. එහෙම වීම වරදක් කියනව නෙමෙයි මම. එහෙම වීම හරි වරදක් නෙමෙයි. මේක දකින්න ඕනේ වෙන බව සහ වෙන්නේ ඇයි? මොන ධර්මතා නිසාද මේ වෙන්නේ කියන කාරණාවයි දකින්නේ. ඒ දැක්ම ඇති වෙනකොට ඒ නොසිදුවීම සිදුවේවි නේද? එහෙනම් දැන් මේ වෙන්නේ මොකද්ද කියන එක තමයි බලන්න ඕනේ. එතකොට මේ ඒ බැදීම සුසිත තමයි අපි අද කතා කරේ දෙකින් දෙකට මම නැවතත් මතක් කරන්නේ මේ පටිච්ච සම්පන්න මේක අපි කතා කරානේ කොහොමද කියලා. එහෙම එහෙම ඇවිල්ලා තමයි අපි දැන් මෙතෙන්ට ඇවිල්ලා ඉන්නේ ජයන්ත මහත්තයා. රූපය විභූත කරගත්තොත් රූපය සමාන රූපය මේ ඉක්මවා ගියොත් හරි. රූපේ ඉක්මවා යන්න නම් මේ මේ සංඥාව ගැටරට ආවා. අලවංගු පාරින්ම යන ජයන්ත මහත්තයා. ඔබට මේ සාකච්ඡාවේ අවසාන දක්වාගෙන යන්නේ ඊට ටික ඔබතුමා මෙහෙමලා අපි ඉවර කරමු සාකච්ඡාවේ. ඒරුන් සරණයි. දැන් සමහරවල් තුමාට මම ඇත්තම් පොඩක් මේ ෂෙයා කරන්න මට සමාවෙන්න. මොකද මම ඇත්තටම කැමති මූලාශ්‍රව සහිතව කතා කරන්න. නැත්තම් මම හැම නිතරම මගේ හිතට හරියන්නේ නැහැ මගේ වචන වලින් කියන දේවල්. ඒක නිසා මම මේ දැන් මේ පෙන්වන්නේ කලහ විවාද සූත්‍ර නිර්දේශය කියන එක. මේකේ හිටපු මහා තෙරවරු කරන ලද ග්‍රන්ථ වලින් කොයි විදිහටද මේ ගාථාව තේරුම් කරලා දීලා තියෙන්නේ කියලා කියන්නේ. දැන් මෙතනදී අපිට මේ ගාථාව අවසානයේ ගාථාවේ හැටියට ආවේ න සංඤ සංඤී න විසඤ සංඤී නෝපි අසඤ්ඤී න විභූත සංඤී ඒවං සමේතස්ස විභෝති රූපං සංඤා නිදානාහි පපංච සංඛා. එතකොට මම මෙතනදී මේ පොඩ්ඩක් ලොකු කර ගන්න සිංහල පැත්ත. මෙතෙන්දි මුලින්ම කියනවා රූපය නොවනසේ පිළිපන් හෙතෙම. දැන් අපි කතා කරන්නේ රූපය ගැන කතා කරනකොට නොයෙකුත් විදිහට අපි කතා කරනවායි කියලා. රූප නිරෝධය ගැන කතා කරනකොට එහෙමත් නැත්නම් අපි රූපය ගැන කතා කරනකොට භව වශයෙන් කතා කරනවා කියලා. කාම භව, රූප භව, අරූප භව කියලා. දැන් මේ ගාථාව පැහැදිලි කරන්නේ අන්න ඒ භව ඇසුරින් කරන රූපය ඉක්මවීම. ඒක නිසා මේක රූපය අරහත් මාර්ග ඥානයෙන් නිරෝධ කිරීමක් නෙවෙයි. මේ කතා කරන්නේ ඊට කලින් ලෞකික වූ තැනක ඉඳන් තමයි මේ කතා කරන්නේ. එතන මෙතන කියනවා රූපය නොවනසේ පිළිපන් හෙතෙම ප්‍රකෘති සංඥාවෙන් සංඥා ඇත්තේ නොවේ. විකෘති සංඥාවෙන් විසඤ්ඤ වූයේ නොවේ. සංඥා විරහිත වූයේද නොවේ නොවේ. ඉක්ම වූ සංඥා ඇත්තේද නොවේ. මෙසේ සංඥා සංඥතාදී භාවේහි නොසිත පිරිපන්න කොට රූපය නොවේ. තෘෂ්ණාදී පපංචයෝ සංඥා නිදාන කොට ඇත්තාහම වෙද්ද එහෙයිනි කියලා මෙතන කියන එක තමයි ගාථාවේ තේරුම. දැන් අපි යනවා මේ වචනවලට. මේ මෙතන මුලින්ම කොටස පැහැදිලි කරලා තිනවා නසඤ්ඤ සංඤී න විසඤ්ඤ සංඤී. එතන මෙතෙන්දි කියන දෙයක් තමයි ප්‍රකෘති සංඥාවෙහි සිටි යම් කෙනෙක් වෙත්නම් ඔහු සංඤ්ඤ සංඥාහු නම් කියනො ලැබේ. යයි කියනො ලැබේ. දැන් මෙතන කියන්නේ න සංඤ්ඤ සංඤී. ඒ කියන්නේ දැන් අපි ඉස්සෙල්ලා දැනගන්න ඕනේ සංඤ්ඤ සංඤී කියන්නේ කවුද කියලා. සංඤ්ඤ සංඤී කියන්නේ කවුද කියලා දැනගත්තාම අපි දැනගත්ත හැකි න සංඤ්ඤ සංඤී කියන්නේ කවුද කියලා. දැන් මෙතන ප්‍රකෘති සංඥාව කියලා කියනවා. ප්‍රකෘති සංඥාව කියන එකකින් මම තේරුම් ගත්තේ මොකද මෙතන වැඩි විස්තර දීලා නැති හින්දාත් අපිට දැන් හිතා ගන්න වෙනවානේ. දැන් අපි දන්නවනේ සංඥා වර්ග තියෙනවනේ හයක්. රූප සංඥා, සද්ද සංඥා, ගන්ධ සංඥා, රස සංඥා, පොට්ටබ්බ සංඥා, ධම්ම සංඥා කියලා. එතකොට ඒ හයම ක්‍රියාත්මක වෙන තේ භව්‍ය පුද්ගලෙක් ඉන්නවා නම් එයාට අපිට කියන්න පුළුවන් ප්‍රකෘති සංඥාවේ ඉන්න කෙනෙක් කියලා. දැන් අපි ගත්තොත් එහෙම ප්‍රකෘති සංඥාවෙන් ඉන්න කෙනෙක් අපිට රූප සංඥා ගන්න පුළුවන්. ඒ වගේම ශබ්ද සංඥා, ගන්ධ සංඥා, රස සංඥා, පොට්ටබ්බ සංඥා, ධම්ම සංඥා කියන ඒව අපිට ඒ සිත්පත් එක්ක පහළ වෙන සංඥා. හැබැයි දැන් මෙතනදී කියනවා ප්‍රකෘති සංඥා ඇත්තේ නොවේ. ප්‍රකෘති සංඥාවේ සිටි යම් කෙනෙක් වෙත්නම් ඔහු සංඤ සංඤ. එතකොට අපි දැන් අපිට කියන්න පුළුවන් දැන් අපි සංඤ සංඤ කියලා. හැබැයි දැන් මෙතන කියනවා න සංඤ සංඤ. එහෙමනම් මේ කියන තැනත්තා ඇහෙන් කනින් එක අපි ගත්තොත් එම පංච ద్వාරයන්ගෙන් ඇස කන නාසය දිව කය කියන පංච ద్వාරයන්ගෙන් සංඥා ගන්න පුද්ගලයෙක් නෙවෙයි. එයාට ප්‍රවෘත්ති සංඥා එහෙම ලැබෙන කෙනෙක් නෙවෙයි. හරි. ඊළඟට කියනවා යත සමේතයකගේ රූපය විභවයට යේනම් හෙතම ප්‍රකෘති සංඥායේ සිටියේද නොවේ. හරි. එතකොට දැන් රූපේට රූපේ විභවයට යන්න නම් රූප සංඥා වලින් අයින් වෙන්න එපා. එතකොට එයා සංඥා සංඥී කියන ගණයට දාන්න බෑ. දැන් මෙයා යන්නේම අරූප සංඥාවක් මතු කර ගන්න. හරි. එතකොට එහෙම කෙනෙකුට මේ රූපය විභවයට යනවා කියලා කියන්නේ මේ රූපය ඉක්මවා යෑමක්. ඒ කියන්නේ අරූපයට අරූපය කෙරෙහි යම්කිසි පහල කර ගැනීමක් තමයි මේ කතා කරන්නේ. එහෙමනම් එයාට ප්‍රකෘති සංඥාවෙන් නැහැ. අපි කියනවානේ මොකද්ද කියන්නේ? අපි ඒකට කියනවා මේ සියලු රූප සංඥා අමතක කරලා පටිඝ සංඥා සමතික්කමනේ කරලානේ අරූපයට යන්නේ. අන්න ඒ අවස්ථාව ගැන තමයි මෙතන කියන්නේ. එතකොට සංඥා සංඥී කියන කොටස නෙවෙයි ඒකෙන් අයින් වෙච්ච කොටස. ඊළඟට න විසඤ්ඤ සංඥී කියලා කියන්නේ එයාට විසඤ්ඤ සංඥී කියන්නේ කවුද කියලා බලන්න ඉස්සලා. විසඤ්ඤ සංඥී කියලා කියන්නේ උමතුව. මෙතන කියනවා මේ කිත්ත චිත්ත කියලා කොටසක් කියනවා. මට ඒක හරියට තේරෙන්නේ නැහැ. මං හිතන්නේ යම් කිසි විදිහක විකෘති මානසිකත්වයක් විය හැකියි. වික්ෂිප්ත වෙච්ච චිත්තයක් කියන එක නේද? කිත්ත චිත්ත කියලා තියෙන වික්ෂිප්ත වෙච්ච චිත්තයක් වෙන්නේ නැති. හරි. ඒගොල්ලන්ට මේ විසඤ්ඤ සංඥී කියලා කියනවා. උමතු වෙච්ච කට්ටියයි යම් කිසි දෙකේ මානසික විපත්‍ති භාවයක් තියෙන කට්ටිය වෙන්නේ නැති. ඒ අය විසඤ්ඤ සංඥා. හැබැයි මෙතනදි කියනවා දැන් ප්‍රකෘති සංඥාවෙන් ඉඳලත් නැහැ. ඒ කියන්නේ පංච ద్వාර පහෙන් අරමුණු ගන්න අවස්ථාවකුත් නෙවෙයි. ඒ වගේම උමුතු වෙච්ච අවස්ථාවකුත් නෙවෙයි. උමුතු වෙච්ච පුද්ගලයෙකුත් නෙවෙයි. හරි? ඒ කියන්නේ හෙතෙම උමුතු වෙන. නැත්තම් මේ ශික්ත චිත්තයකද නොවේ. අන්න ඒක තමයි මේ නසඤ්ඤ සංඥී න විසඤ්ඤ සංඥී කියලා කියන්නේ. ඊළඟ පදේ තමයි නෝපි අසඤ්ඤී න විභූත සංඤී. එතකොට අපි අසඤ්ඤී කියලා කියන්නේ කවුද? අසඤ්ඤී කියන එක විස්තර කරනවා නිරෝධ සමාපatti සම්පන්නයට. එතකොට නිරෝධ සමාපatti කියන තැනදී එතන කිසිම චිත්ත චෛතසික ධර්මයක් හටගන්නේ නැති තැනක්. ඒ කියන්නේ සිත නිරුද්ධ වෙන චිත ජීවත් වෙලා ඉන්න කාලේම නිරුද්ධ වෙනවා නම් නිරුද්ධ වෙන එකම තැන තමයි සාමාන්‍යයෙන් අපි ගත්තොත් අසඤ්ඤ සත්‍යයන්ගේ හැරෙන්න අනිත් හැමතැනකම සිත් සාමාන්‍ය වශයෙන් පවතිනවානේ. හැබැයි මේ නිරෝධ සමාපත්තිය කියන තැනදී ඒ සිත් පහළ වීම తాවකාලිකව නවතිනවා. හරි. ඒ වගේම අසඤ්ඤ සත්‍යය ගත්තත් ඒ දෙකවලට නිරෝධ සමාපatti සමාපන්නියේ අසඤ්ඤ සත්‍යය තමයි මේ අසඤ්ඤී කියලා කියන්නේ. දැන් ඒක උදේ අසඤ්ඤී වෙලාවක් නැහැ. නිරෝධ සමාපatti ඉන්න පුද්ගලයෙක් ගැන කතා කරනවත් නෙමෙයි. අසඤ්ඤ සත්‍යයක් ගැන කතා කරනවත් නෙමෙයි. ඒකයි මේ නෝපි අසඤ්ඤී කියන්නේ. අසඤ්ඤී සත්‍යයකුද නොවේ. අසඤ්ඤී ගතියක් ඇති පුද්ගලයෙක්ද නොවේ. ඊළඟට කියනවා න විභූත සංඤී. දැන් මොකද්ද මේ විභූත සංඤී කියලා කියන්නේ? මෙතන විභූත සංඤී කියලා කියන්නේ සතර අරූප සමාපatti ලාභීහු විභූත සංඤීයයි කියනු ලැබේ. දැන් අපි හිතුවොත් එහෙම යම්කිසි යෝගියෙක් ඉන්නවා ආකාසානංචායතන විඥානංචායතන ආකින්චඤ්ඤායතන නේවසඤ්ඤා නාසඤ්ඤායතන කියන සමාපatti වලට සමවදින් හැකියාවක් තියෙනවා. එහෙම ලැබපු කට්ටිය ඒකම නෙවෙයි. තාම එතනට ගිහිල්ලා නැහැ කියන එක තමයි අපිට තේරුම් ගන්න වෙන්නේ. තාම යාට මේ අරූප සමාපatti ලැබිලා නැහැ. විභූත සංඤිත් නෙවෙයි. හරි? නෝපි අසඤ්ඤේ අසඤ්ඤත් නෙවෙයි. විභූත සංඤිත් නෙවෙයි. හරි? අරූප දිය සමාපatti ලාභීකුත් නෙවෙයි. හරි? ඊළඟට ඒවං සමේතස්ස විභෝති රූපං මෙහි මහානතෙම සුඛස්සච පහාන දුක්ඛස්සච පහාන මේ හතරෙනි ධ්‍යානය ගැන කතා කරන්නේ. හරි චතුත්ථ ඥාන උපසම්පජ්ජ විහෙරති. හතරෙනි ධ්‍යානෙට පැමිණ වෙසේ. හෙතෙම සතරවෙනි ධ්‍යානෙන් සිට එකඟ වූ කල්හි උපේක්ෂා සති පාරිශුද්ධියෙන් පිරිසුදු කල්හි පාරිශුද්ධ හේයින් ප්‍රභාසර කල්ලි රාගාදී කෙලෙස් නැසූ හේයින් දැන් එතන නැසූ කියලා කියන්නේ මේ විස්කම්බන වශයෙන් නැසලා තියෙන මේ සමුච්ඡේද වශයෙන් නෙවෙයි රාගාදී අංගන නැසූ හේයින් අනංගන කියලා කියනවා. අංගන කියන්නේ කෙලෙස් නේ. අනංගන කියන්නේ ඒව නැසලා තියෙන විස්කම්බන වශයෙන් පහව උපක්ලේශ ඇති කල්ලි උපක්ලේශයන් පහ කරලා තියෙන ස්වභාවිතේ මෘදු කල්ලි කර්මක්ෂම වූ කල්ලි කම්මක් අපි බලමු ඒක පාලි වචනේ මොකද්ද කියලා. කම්මනීයේ කියලා තියෙනවා. හොඳයි. කර්මක්ෂම වූ කර්මක්ෂ කියන මෘදු වෙලා නිකන් එයාකට වැඩ කරන්න හොඳට චිත්තචෛතසික වැඩ කරන්න පටන් ගන්නවා. හරි කර්මන්නේ ගතියක් වගේ. කියලා මට හිතෙනවා. එහෙම ඉන්නකොට එහෙම ස්ථිතකල්හි අචල බවට පැමිණි කල්ලි ආකාසානං ඡායතන සමාපත්තිය ලැබීම සඳහා සිත එළවයි නැතතරයි. දැන් බලන්න තාමර කලින් කිව්වනේ අරූප සමාපත්තිය ලාභීක් නෙවෙයි කියලා. විභූත සංඤ්ඤි නෙවෙයි. හැබැයි දැන් එයා මේ අරූප ධානයට අරූප සමාපත්තියට යන්න ආකාසානං ඡායතන සමාපත්තියට යන්න සිත නතු කරනවා. ඒ පැත්තට සිත හරවනවා. ඒක අරූප සමාපත්තියට යන්න ලෑස්ති වෙනවා. අරූප සමාපත්තියෙන් යුක්ත වූ යේයයි. දැන් ඔන්න එතනදි තමයි පළමුවට පාරට මේ ආකාසානං ඡායතන අරූපයට අරූප සමාපත්තියට සමවදින්න යන්නේ. මෙසේ පිළිපන්නහුට මෙසේ ඉරියව පවත්වන්නහුට මෙසේ වැටෙන්නහුට මෙසේ යැපෙන්නහුට මෙසේ යපනේ වන්නහුට රූපය නොවේ. ඇයි හේතුව මොකද්ද? දැන් මෙයා ආකාසානං ඡායතන කුසලයේ වඩනවා නම් එහෙම නැත්නම් ඒ ධානයට සම වදිනවා නම් එතනින් බලාපොරොත්තු වෙන රූපයේ ඉක්මවීමක්. හරි? එයාට රූපයක් මේ රූපේ නොවේ කියන්නේ ඒ වෙලාවේ නෙවෙයි අනාගතයේදී නොවේ. නොපැවැත්තේ ඉක්මවනු ලැබේ. මනාකොට ඉක්මවනු ලැබේ. වෙසසින් ඉක්මවනු ලැබේ කියන එක තමයි මේ ඒවන් සමේතස්ස විබ්බෝති රූපං කියලා කිව්වේ. දැන් අපිට තේරුණා. මේ කවුරු ගැනද කතා කරන්නේ? කලින් අරූප ධානය ලැබලා නැති හරි ඊට පස්සේ ප්‍රකෘති සංඥා නැති ඒ කියන්නේ ඇසෙන් කනින් නාසයෙන් දිවෙන් කයෙන් අරමුණු ගන්නෙ නැති හරි ඒ වගේම විසඤ්ඤ වෙච්චත් නැති කෙනෙක් දැන් අරූපී ධානය ආකාසානංචායතන ධාන ලබන්න සූදානම් වෙන එතනට බහිනවා හරි එහෙම කෙනාට තමයි මේ රූපය ඉක්මවෙන්නේ. එතකොට අපි මේ රූපය ඉක්මවන එක මොකද්ද? අපි භව වශයෙන් රූපය ඉක්මවීම තමයි මෙතනදී කතා කරන්නේ. ඊළඟට අන්තිම පදේ තමයි සංඥා නිදානාහි පපංච සංඥා. ප්‍රපංචයෝම ප්‍රපංච සංඛා කියලා කියනවා. හරි? ප්‍රපංච සංඛා කියලා කියන කොටස් වලටත් සංඛා කියලා කියනවා. එතකොට ප්‍රපංචයෝම තමයි මේ ප්‍රපංච සංඛා කියලා කියන්නේ. තෘෂ්ණාව ප්‍රපංච සංකේ, දිට්ඨිය ප්‍රපංච සංකේ, මානෙ ප්‍රපංච සංකේ. ඒ කියන්නේ තණ්හා, දිට්ඨි, මාන කියන දේවල් වලින් ගත්තාම ඒවා සංඥාව නිදාන කොට ඇත්තාහු, සංඥා සමුදේ කොට ඇත්තාහු, සංඥාව ජාති කොට ඇත්තාහු, සංඥාව ප්‍රබුද් කොට ඇත්තාහු නෙයි. ඒ කියන්නේ මේ තණ්හා, දිට්ඨි, මාන කියනකින් තමයි මේ ප්‍රපංච සංඥා කියන ප්‍රපංච සංඛා කියලා කිව්වේ ටිකට. එතකොට සංඥාව කියන එක නිදාන වෙලා තින්නේ මොකක් හේතුවෙන්ද? මේ තණ්හා, දිත්‍ති, මාන කියන දේවල් තුනේ. ඒ කියන්නේ ඇත්තටම මෙතනදී අපිට හුඟක් තේරෙන දෙයක් තමයි මේ භව තෘෂ්ණාව නිසා තමයි මේ අරූප ධ්‍යාන උපදවා ගන්න කෙනෙක් සූදානම් වෙන්නේ. ඉතින් සමහර දෘෂ්ටියක් තියෙන්නත් පුළුවන් එයාට එතනට ගියාම සියලු දුක කෙලවරයි කියලා. හරි? ඒ වගේම මානෙකුත් ඇති කරගෙන කරන්න පුළුවන් අනිත් අයට වඩා. අනිත් අය රූපී ධ්‍යාන වඩනකොට මම අරූපී ධ්‍යාන වඩනවා, රූපී ධ්‍යාන වඩලා ඊට වඩා උසස් තැනකට යනවා කියන මානයක් තියෙන්නත් පුළුවන්. ඉතින් ඒ ටික තමයි මෙතන විස්තර කරලා තියෙන්නේ. ඒකට අපිට දැන් හොඳටම පැහැදිලි මේ අත්කතාව විස්තර වෙන විදිහට මේ අරූප ධ්‍යාන වැඩිවීමට පෙළඹෙන නැත්තම් ඒ සඳහා සිත එළවන කෙනෙක් ගැන තමයි මෙතන මේ කතා කරලා තියෙන්නේ කියලා. මම හිතනවා ඒ ටික අපිට ප්‍රමාණවත් මේ ගාථාව තේරුම් ගන්න අට කතාව නැතුව මේක තේරුම් ගන්න ගියොත් අපේ අදහස් ගොඩාක් අපි එක දාලා සමහරට හරිත් ඇති, සමහරට වැරදිත් ඇති. ඉතින් ඒ නිසා මේක මූලාශ්‍ර ඇතුළු සහිතව කතා කරනකොට අපිට අඩුම ගන්න කියන්න පුළුවන් මේක මහතෙරවරුන් විසින් බොහෝ ධර්මයේ පරිශීලනය කරලා බණ භාවනා වඩපු උත්තමයන් විසින් රචිත කොටසක්. ඒ අනුව මේකේ යම් කිසි අඩුපාඩු තියෙනවා නම් ඒක බොහෝ අපි අර්ථ දක්වනට වඩා ගොඩාක් අඩුපාඩු අඩු දෙයක් කියන එක තමයි මට තේරෙන්නේ. මේ ගැන මොනවා හරි කතා කරනවා නම් කතා කරමු. කාල වේලාවත් මම හිතනවා ඉක්ම වෙලා තියෙන දැනට. හොඳයි, තිරුවන් සරණයි. සාදු යත් මාතේ තේරුවන් සන්නේ මං හිතනවා ඉතාමත්ම මේ හොඳ තැනකට සාකච්ඡාව අපි ගෙනාවා ඉවර කරන්න පුළුවන් මට්ටමට මම සාකච්ඡා නිමා කරන්න කැමතියි එසේනම් ලාල් මහත්තයාට ප්‍රශ්නයක් තියෙනවා අපි ඒ ප්‍රශ්නේ යොමු වෙලා අපි සාකච්ඡා නිමා කරමු ලාල් මහත්මයා ඔබතුමාට මේ ජයන්ත මහත්මයා ඒ කියර අන්තිම වාක්‍යය තිබුණේ ප්‍රපංචසන්නා එතකොට ඒ අවස්ථාවේ ඒ ගලයට ප්‍රපංචසන්නා නැද්ද නැත්තම් තියෙනවද තාම තියෙනවා ඒ තණ්හා දෘෂ්ටිමාන නිසාම තමයි ඒ කියන්නේ ඇත්තටම දැන් අපි ගත්තොත් එහෙම දැන් මානය කියන එකයි ඊට පස්සේ රූප රාග අරූප රාග කියන ඒවායි අනිවාර්යයෙන්ම තියෙනවනේ ඇත්තටම අනාගාමි තත්ත්වයේ හිටියත් තියෙනවා ඉතින් ඒක නිසා මේ මෙතන කතා කරන්නේ తాවකාලිකව රූපය ඉක්මවා යන්න යොමු වෙන යෝගියෙක් ගැන මේක හිතන්නේ මේ බුද්ධ දේශනාව අහලා මේකට පෙළඹිච්ච යෝගියෙක්ද එහෙම නැත්නම් ඒ කාලේ හිටපු සාමාන්‍යයෙන් ওই අරූප ධ්‍යාන වගේ ඒ කියන්නේ අෂ්ට සමාපත්තිලාභින් හිටියන්නේ මේ ඒ කියන්නේ බෞද්ධ දර්ශනයෙන් පිටත් ඒ අය ගැන කියලා කියන්න බෑ කොහොම නමුත් මේ දෙගොල්ලන් ගැන ගත්තොත් එහෙම අනිවාර්යයෙන්ම දැන් මානෙ වගේ දේවල් තියෙන නිසාම ඒක අපිට ගත්ත හැකි ඒ වස්තාවයක යෙදෙනවා කියලා ඒ මානෙ වගේ දේවල් යෙදিলা තමයි මේක නැත්තම් ඒ විශේෂම සුෂ්ණා අරූප තණ්හාව නැත්තම් අපි කියනවානේ රූප තණ්හා නෑ අපි කොහොමද කියන්නේ රූප රාග අරූප රාග කියලා අරූප රාගයෙන් යුක්තයි කියන එක හොඳටම පැහැදිලි වෙනවා තේරුම් ගන්න නෑ අබෝම් පිටරන් සන්න තේරුම් ගන්න නෑ හොඳයි මම හිතනවා මේ අද මේ ධර්ම සාකච්ඡාව අපි කිසියම් ආකාරයක යොමුවක් මුලින් හදාගෙන ඒ ඔස්සේම සාකච්ඡා කළා. කල්ලාණන් මිතුරන් කිසියම් ප්‍රයෝජනයක් වෙන්නේ නැති කියලා හිතනවා. ඒ වගේම මම මේ මගේ යෝජනාව ලබන සතියේ තව සූත්‍ර දේශනාවක් ඉස්සරහා තියාගන්නම්. ඒක දැම්ම කියන්නම් මේ මජ්ජේ සූත්‍රය අපි මුලදැකගෙන ගමු ලබන සතියේට. ඒ නිසා මේ මම ආරාධනා කරනවා කියවන්න අහන්න බලන්න දැනගෙන ඇවිල්ලා අපි කතා කරමු. ඒ වගේම මේ අද මේ සාකච්ඡාක උපදේශනාවත් මේ මම හිතන්නේ මතු කරපු දේ කාරණා ඔස්සේ තව ප්‍රශ්න සහ අදහස් ඇති අනිත් අයට මේ එඩ්වඩ් මහත්මයාට මම කතා අවසන් කතා කරන්න දෙන්න ඉඩ වෙලාමදී වුණා. නමුත් ලබන සතිය අපි ආරම්භ කරමු මේ ඔස්සේ මතු වෙච්ච යම් යම් කාරණා තියෙනවා නම් ඒ ඉන්වන්තුරු මජ්ජි සූත්‍රයේට එමු වෙලා සාකච්ඡාවක් කරමු ලබන සතියේදී. එහෙමනම් අපි අද දවසේදී වැඩසටහන නිමා කරමු. මම ඉතාමත්ම මේ ගෞරවයෙන් සම්බන්ධ වෙන සියලුම දෙනාට පින් දෙනවා. මොකද මේ ඉරිදා වැඩසටහන අපි එඩ්වඩ් මහත්තයලා යන්ත මහත්තයලා කිව්වා වගේ චිත්‍ර මහත්තයලා අපි බොහෝ කාලයකට පෙර පටන් ගත්තේ පළවෙනි වැඩසටහන. ඉතින් ඕගොල්ලෝ දැන් වෙනස් සයිකල් සම්බන්ධයෙන් පිරිස් සංඛ්‍යා බලනකොට මේක මේ අපි 7-8 දිනක එකතු වෙලා කරගෙන යන්නේ මේ අපි මයික ගෞරවයක් මේක දැන්තත් මේක පවතින එක. ඉතින් ඒ සම්බන්ධ ඒ පවතින ඔබ්ලික්ටිව දිනාගේ සම්බන්ධ වීම නිසා ඉතින් ඒකට මම ඉතාමත්ම ගෞරව කරනවා. අපි මේ විදිහට එකතු වෙලා කතා බහ කරගෙන යමු. ගෞරවනීය සත්‍යජිතුමා තව සති කිහිපයකින් නැවත සම්බන්ධ වෙන තෙක් සාකච්ඡා නතර කළ තුමා එනකොට පටන් ගන්න ක්‍රමයේ සාමාන්‍ය අපි අනුගමනය කරන්නේ අපි කොහොමද සාකච්ඡා මණ්ඩල පවත්වාගෙන යනවා. ඒ නිසා අපි කරගෙන යමු මේ ආකාරයට සත්‍යතුමා සම්බන්ධ වෙන තෙක්. එමුනම් ලබන සතියේදී හමු වෙමු. හැම දිනකටම දෙවස්සක්. නැ දෙවන් සම්නේ බොම් තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි.